දුක්ඛං දුක්ඛ සමුප්පාදං දුක්ඛං සච අතිංකමං අරියං චණ්ඨං ගිකං මංගං දුක්ඛෝප සමගාමිනං ඒතං කෝ සරණං තේමං ඒතං සරණ මුත්තමං ඒතං සරණ මාගම්ම සම්බ දුක්ඛ සමුඤ්ඤතෝති සන්නවන්ත පිනතුනි දිමවෙරත් මහත්මා දරුවන් ඥාති මිත්‍රාදීන් කරුත්‍ය කරාසි වෙලා ඊටම වැදගත් ඥාති යුතුයකමක් සිදු කරන අවස්ථාව තමගේ ජීවිතයේ ලැබිච්ච ඊටම සංවේග කර අවස්ථාවේහි අමරා අවේරත්න මාතාව මිය පරලොස්සපත් වෙච්ච මේ අවස්ථාවේහි එතුමියට පුණ්‍යානුමෝදනා පිණිස සිදු කරන සද්දවයෙන් සිදු පෙරෙන දානමය පින්කමට සමගාමීව පැවැත්වෙන ධර්මදේශනාවයි මේ ශ්‍රවණය කරන්නට බලාපොරොත්තු වෙන්නේ. පින්තුනි අප මෙවැනි පින්කම් කිරීමෙන් ප්‍රධාන වශයෙන් බලාපොරොත්තු වෙන්නේ අපේ හිතේ තියෙන දුක සංවේගය දුරු කර ගැනීම. අනිත් අතින් අපි බලාපොරොත්තු වෙනවා එමියගේ කෙනාගේ පරලෝක ජීවිතය සඵල කර ගැනීම සඳහා අපට කරන්න පුළුවන් දෙය බෞද්ධයන් හැටියට කරන්න පුළුවන් ඉහළම ඥාතික යුතුකම පුණ්‍යානුමෝදනා කිරීම අපි සිදු කරන්න බලාපොරොත්තු වෙනවා. තින තුනේ මෙවැනි අවස්ථාවකදී අපි කටයුතු කරන්නේ කොහොමද කියන එක අපි නුවණින් තේරුම් ගන්නට ඕන. අපේ සමීපතම ඥාතියෙක් විශේෂයෙන් තමන්ගේ දයාබර මෑණියන් ජීව මහත්මියගේ ආදරණීය ස්වාමි දියණිය මේ ඥාතියන්ගේ ඉතාම සමීපතම ඥාතිවරිය මිය පරලොස්සපත් වෙච්ච අවස්ථාවේදී අපේ සමීපතම ඥාතියෙක් මිය ගියාම බුදුහාමුදුරුවෝ දේශනා කළා ඒ මිය ගිය තැනැත්තාගේ ළඟ තිබෙච්ච ගතිගුණ යහපත් චරිත ලක්ෂණ සිහිපත් කරලා ඒ ඇත්තන්ගේ ගුණ සිහිපත් කරලා පුණ්‍යානුමෝදනා කරන්න කියලා. ඉතින් අදේ දයාබර මෑණියන් සිහි කරන අවස්ථාවේදී එතුමියගේ ගුණ හුඟක් මේ ඇත්තන් සිහි කරගන්න පුළුවන්. ජිම් මහත්මයායි තම සංවේගයෙන් මේ දින කිහිපය පසුනේ ඉතින් එතුමා සඳහන් කළා වුදු 58ක කාලයක් ඉතාම සමීපව වාසය කරපු තමගේ ස්වාමි දියණිය වෙන්නේ තත්තාව. ඒක සමීපතර අවස්ථාවක් අපි පිළිගන්නවා. ඒ වගේම දරුවන් අවුරුදු 50 ගණන් වෙන දරුවන් ඉතින් මේ දරුවන්ගේ ජීවිතවල තමගේ ජීවිතයේ සිටිය මහා පහන් කැඹ තමගේ ජීවිතයට ලබා දීපු ලොකුම ආලෝකය තමගේ මේ තත්තාව. ඉතින් ඒ ආදරණීය මෑණියන්ගේ ගුණ මෙයන් කඩ සිහිපත් කරගන්න පුළුවන්. දරුවන් හැටියට මේ ඇත්තනොත් දරුවෝ හදනා හැටියට අම්මා කෙනෙක්ගේ ගුණ මෙයන් අත්න් දන්නවා. ඒ මවගේ ආදරය, සෙනෙහස, ලේය, දහඩිය, කිර ආදී ලැබිච්ච රැකවරණය, පෝෂණය, ආශිර්වාදය නිසායි අපාද මේ තත්ත්වයෙන් සමාජයේ ජීවත් වෙන්නේ. මේ පිළිතුන් දන්නවා අපිට කුඩාම කාලේ අපේ අමතාත දෙන තමයි අපේ ලෝකය කියලා කියන්නේ. මොකක් හරි ජීවිතයේ කරදරයක් ඇති වෙච්ච අවස්ථාවේදී අපි දුවගෙන යන්නේ අම්මගේ ළඟට. අම්මයි ළඟට ගිහම බදා ගන්නවා. එතැන් මේ කුඩාම කාලේ අවුරුද්දක වගේ කාලෙදී අම්මා අපේ දර්ශනේ නොපෙනී ගියොත් අපි හිතන්නේ අපේ ජීවිතේක මම නැති වුණා කියලා. අපි හුඟක් අඬනවා. අපේ අමතාට දෙන්න මෙහෙමයි. ඒ වගේ මේ අම්මා නිතරම අපි කෙරෙහි හැඟහගෙන ඉන්නේ. ඊටම සුළු මොහොතකදී අපි කාපු දෙයක් අතේ හිරුණා නම් කුඩා දෙයක් අපේ නැහයි හිරුණා නම් කණේ හිරුණා නම් අපේ ජීවිත අද මේ සත් වෙන්නේ නැහැ. හැම මොහොතකම අපේ කෙරෙහි අම්මා තාත්තා දෙක යොමු කරගෙන ඉන්නවා විශේෂයෙන් අම්මා. පිනතුනි සුද්ධෝදන රජතුමා තමගේ පුතාගෙන සඳහන් කරනවා බෞද්ධ සාහිත්‍යයේ සඳහන් වෙනවා සුද්ධෝදන රජතුමා තමගේ පුතා හදනකොට රාත්‍රියේ නිදා ගන්නකොට එකහක් විතරයි පියාගන්නේ කියලා අනිත් එක හැරගෙන ඉන්නේ කියලා. ඒ තරම්ම දරුවගෙන රැකවරණයක් ලබා දුන්න කියලා. පිනතුනි අපි ආමතාට දෙන්නත් එහෙමයි. විශාල කැපවීමක් කළ සමාද මේ සත්‍යය අපි යොගෙන ආවේ. ඉතින් ඒ ආමතාට දෙන්න අපි ජීවිත කාලෙම සිහිපත් කරන්න ඕන. යමතා අපගේ දෑතින් විශේෂයෙන් ආමගේ දෑතින් කොයිතරම් අපි රෙදි හොදන්නේ නැද්ද? කොයිතරම් යස් දෙකෙන් අපි උදෙස බලන්නට ඇද්ද? කොයි තරම්නම් ඒ ශරීරයෙන් අපි වඩා ගන්න නැද්ද? අපිට සෙනෙහස දක්වන්න නැද්ද? ඒ මෑණියන් මේ දරුවන්ට විතරක් නෙවෙයි. ශිෂ්‍ය ප්‍රජාවකට මව් සෙනෙහස ගුරු සෙනෙහස දක්වපු මාතාවක්. ඉතින් මේ මවගේ ගුණ මේ අත්හඳ තේ කරන්න පුළුවන්. ඒ අම ජීවත් වෙන කාලේ මේ අත්හඳ පුළුවන් මට්ටමින් සැලකුවා. ඉතින් මිය ගියාට පස්සේ කරන්න පුළුවන් ඉහළම ඥාති යුතුකම මේ විදිහට සිදු කරන්නේ. පින්න තුනේ යම්කිසි කෙනෙක් මිය ගියාට පස්සේ ඒ කෙනා ගැන අපිට ලොකු සංවේගයක් ඉදී තියෙනවා. නමුත් පින්න තුනේ මිය ගිය අයගේ චරිත දෙස බැලුවාම මිය ගිය අය පිළිබඳව කරපු පරේක්ෂණ දිහා බලන විට පේන දෙයක් තමයි මිය ගියපු කෙනෙක් පින්න තුනේ ජීවත් වෙලින් අය සමන් වෙනුවෙන් අඬනවා දකින්න කැමති නැහැ. මිය ගිය කෙනා තමන්ගේ ඥාතීන් තමන් කෙරේ අඬනවා දැකලා සතුටු වෙන්නේ නැහැ. එයා දුක් වෙනවා. එයා කැමති එයා වෙනුවෙන් ධෛර්ය සම්පන්නව පින්දහම් කරලා එයාට අඬ පුණ්‍යානුමෝදනා කිරීමයි එයා බලාපොරොත්තු වෙන්නේ. ඒ විතරක් නෙවෙයි පින්තුනි. සමහර මිය ගිය ඇත්තන් කුසලයේ ඊටාම බලවත් නැති අය සුගතියට දුගතියට දෙපැත්තටම අවස්ථාව තියෙන සමහර අය ඇතැම් විට මිය ගියාට පස්සේ ළඟම ඥාතීන් හුඟක් සංවේගයකට පත් වෙනවා නම් හුඟක් අඬනවා නම් ඇතැම් විට ඉහළ තැන් වලට යන්න ඉන්න අය දිව්‍ය ලෝක වෙන සුගතියට යන්න ඉන්න අය ඒ යන අවස්ථාව ප්‍රමාද කරලා මේ ඥාතීන් සමීපෙහිම ඊට වඩා පහළ ආත්ම භවවල කාලයක් ගත කරනවා. ඒක හොඳට මනාවරණය එක කාරණයක්. එනකම් අපි වෙනතුනේ අපේ මිය ගිය ගැන අපිට සංවේගයක් අපිට දුකක් ඇති වෙන එක හරි. නමුත් අපි පුළුවන් තරම් දුරට හිත හදාගන්න වෙනවා අපි වෙනුවෙන් නෙවෙයි ඒ මිය ගිය කෙනාට අපි හැබෑ ගෞරවයක් කරුණාවක් ආදරයක් තියනවා. ඒ වගේම පින්වතුනි මිය ගිය ඇත්තන් කැමති තමන්ගේ ඥාතීන් පින්දහම් කරලා පින් අනුමෝදන් කරනවට විශේෂයෙන් අම්මා තාත්තා කියලා කියන්නේ අම්මා තාත්තා කියලා කියන්නේ දරුවන්ගෙන් විශේෂයෙන් බලාපොරොත්තු වෙන දෙයක් තමයි තමන් මිය ගියාට පස්සේ දරුවෝ හොඳට පින්දහම් කරයි කියන හැඟීමක් දෙමාපියන් ගන්න තියෙනවා. ඒ විතරක් නෙවෙයි ඒ දරුවන් තමන්ගේ අම්මා තාත්තගෙන් කෙනෙක් නැවත ඉන්නවා නම් ඒ කෙනාට හොඳට සලකයි කියලා බලාපොරොත්තු වෙනවා. ඒ විතරක් නෙවෙයි පින්නතුනි ඒ මිය ගිය කෙනා හුඟක් මාදරය කරපු අසරණ වෙච්ච කෙනෙක් ඉන්නවා නම් එයාට සලකයි කියලා ඒ මිය ගිය කෙනා බලාපොරොත්තු වෙනවා. ඒක නොවුනොත් එයා හුඟක් දුක් වෙනවා. ඒ නිසා මේ ඇත්තට තේරෙනවා ඒ තමන්ගේ ආදරණීය පියාණන් හොඳට බලා ගන්නට ඕනේ. ඒක අම්මට කරන ලොකු ගෞරවයක්. අම්මගේ හිත සතුටු කිරීම. ඒ වගේම තමන්ගේ ආදරණීය සහෝදරයා තමන් බුලම උඩරේ මාට්ටමින් කරක බලා ගන්නට ඕන. ඒක අම්මට කරන ලොකු ගෞරවයක්. අම බලාපොරොත්තු වෙච්ච දෙයක්. ඒ වගේමයි පින්නතුනේ අපි ඒ කරුණ තීඩු කරන ගමන් අපත් අපේ ජීවිත ගැන ආපස්සට හැරිලා බලන්නේ මේක හොඳ සම්දිස්ථානයක්. අම්ම කෙනෙක් කියලා කියන්නේ පින්නතුනේ අපේ ජීවිතේ ගමන් මඟ තීරණය කරපු අපේ ජීවිතයේ බොහෝ දේවල්ට මූලික කෙනා වෙච්ච කෙනා තමයි අපේ අම්මා තාත්තා කියලා කියන්නේ. ඉතින් ඒ අම්මා අපි කුඩා කාලේ අම්මා හරියම ලස්සනයි. නේද මේ අතට මතකද කුඩාම කාලේනේ අම්මගේ රූපෙ හුඟක් ලස්සනයි අම්මා තාත්තා දෙන්නම ලස්සනයි. ඒ ලස්සන වෙච්ච අම්මා තාත්තා දෙන්න වයසට ගියේ අපිව ටික ටික පෝෂණය කරද්දී. අපි දිහා බලාගෙන අපේ රූපේ ලස්සන වෙනව දැකලා අපි පෝෂණය කරන බලන් ඉදිරි තමයි අම්මා තාත්තා දෙන්න ටිකින් ටික වයසට ගියේ. ඒ වගේම ඒ අම්මා තාත්තා දෙන්න අපේ ඇස් දෙක අභියසතම ටිකින් ටික වයසට ගියා ටිකින් ටික එක්තැන් වුණා ටිකින් ටික මරණය කරා සමීප වුණා. පින්නතුනි මේක අපේ ජීවිතයේ තේරුම් ගන්න පුළුවන් නම් මේක තමයි පින්නතුනි අපේ ජීවිතයේ ලොකුම පාඩම. අපේ ගෙදර ඉඳගෙනම අපේ අම්මා තාත්තා දෙන්න අභියසම අපට ජීවිතේ ලබන්න පුළුවන් ලොකුම පාඩම මේක. පින්නතුනි අපේ අනාගත ඉරණම මේ අම්මා තාත්තා දෙන්න නොහඬා කතා නොකර අපට ප්‍රකාශ කරන අවස්ථාව. අපි අපේ දරුවන් දෙස බලාගෙන ඉඳිද්දී අපේ දරුවන්ගේ ලක්ෂණ රූප සම්පන්නිය වර්ධනයේ සාර්ථකත්වය බලාපොරොත්තු වෙමින් කටයුතු කරද්දී එහෙනම් අපිට මොකද වෙන්නේ? අපි පින්නතුනි ඒ වගේම ටිකෙන් ටික බියපත් වෙනවා. ඒ වගේම ටිකෙන් ටික ජීවිතය අවසානය කරා ළඟා වෙනවා. මෙන්න මේක තේරුම් ගන්න පුළුවන් නම් පින්නතුනි අපේ ජීවිතේ හුඟා ජයග්‍රහණක් කර ගන්න පුළුවන්. ආධ්‍යාත්මික වයසෙන් අපේ ජීවිතයේ හුඟා ගමන් මගේ ඉදිරියට යන්නට පුළුවන්. පින්නතුනි බුදුහාඳුර දේශනා කළා. ඇයි ඇත්තටම බුදුහාඳුර කෙනෙකුගේ දහමක් අවශ්‍ය? කුමන කාරණා නිසාද ලෝකයේ පහළ වෙන බුදුරජාණන් වහන්සේ කෙනෙකුගේ දහම අවශ්‍ය? කුමන කාරණයක් නිසාද කුමන කාරණයක් නිසාද ඒ ශාස්ත්‍රවරයේ අවශ්‍ය කියන කාරණය මේ පින්නතොට හිතනවද නිකන් හරි හිතලා තියනවද ඇයි ධර්මයක් අවශ්‍ය වන්නේ ඇයි මේ ධර්මයක් දේශනා කරන ශාස්ත්‍රවරයෙක් අවශ්‍ය වෙන්නේ මොන කාරණා නිසාද Why do we need a spiritual teacher? Why do we need a spiritual teacher sublime truth? Could explain why do we need a spiritual teacher and why do we need a, his spiritual guidance? Could explain there are three reasons that we need a spiritual teacher. I think you can guess one of them. What are the reasons that we need a spiritual teacher? One of them is old age. Little by little we are going to old age. That is the one of the reasons that we need a spiritual teacher. The second one that we find a spiritual teacher and his teaching that you know death. That is the second reason. There is another reason that we need a spiritual teacher. It is rebirth. We will be born again. These are the reasons that we find a spiritual teacher, and that is the reason which we practice his noble guidance. මෙන්න මේ පදනමේ මත බුදුහාමුදුරෝ දේශනා කරනවා අපට ශාස්ත්‍රවරයෙක් අවශ්‍ය වන්නේ ඒ ශාස්ත්‍රවරයෙගේ දහමක් අවශ්‍ය වෙන කාරණා දේශනා කරද්දී බුදුහාමුදුරෝ දේශනා කරනවා පළවෙනි කාරණේ තමයි මහලු වීම කියන කාරණය. අපි හැමදාම ලක්ෂණ රූප සම්පන්නයෙන් කායිකව නිරෝගීව ශක්තිමත් ඉන්නවා නම් අපට පින්නතුනේ දහමක් අවශ්‍ය වෙන්නේ නැහැ. අපට දහමක් අවශ්‍ය වන්නේ අපි කැමති උනත් නොඋනත් ටිකෙන් ටික අපි වියපත් වෙනවා. ටිකෙන් ටික හැරමිටි අපේ අතට එනවා. ටිකෙන් ටික අපි ඇඳට වැටෙනවා. පින්නතුනි මේක තමයි ජීවිතය අර්ථය. මෙන්න මෙතෙන්දී අපි කොච්චර ආර්ථිකෙන් දිනුනත් අපි කොච්චර අධ්‍යාපනයේ ශක්තිමත් උනත් කොයිතරම් අපිට පිරිවර සම්පත්තිය හිටියත් පින්නතුනි මේ කිසිම දෙයකින් මේ අවස්ථාවේදී ගොඩ ගන්න බෑ අපි මානසික වැටීම. ඒ මානසික වැටීමෙන් අපි ගොඩ ගන්න තියෙන අපි හැසිරෙච්ච ධර්මයෙන් අපි වඩපු ධර්මයෙන් තමයි අපි ඔසවා තබන්නේ. ඒ වගේම දෙවෙනි කාරණය තමයි මරණය කියන කාරණය. පින්නතුනි අපි ජීවත් වෙන අවුරුදු 50ක් 60ක් 70ක් 80ක් ජීවත් වෙනවා. මේ ගොඩනගා ගන්න සම්බන්ධතා නැති වෙන්න කොච්චර වෙලාවද ගත වෙන්නේ? ඇසිපියේ හෙළන මොහොතය ගත වෙන්නේ. ඇසිපියේ හෙළන මොහොතකින් පින්නතුනි මේ තියෙන සම්බන්ධතා තමන්ගේ රැකියාවල් ධනය දූ දරුවන් විතරක් නෙවෙයි තමන්ගේ ශරීරයත් තමන්ට හිමි වෙනවා. පින්නතුනි මේ කාරණා අපි කලින් හිතලා තියන්නට ඕන. කෙනෙක් මිය ගියාට පස්සේ කියන්න එපා මං තුන් හිතකින්වත් හිතුවේ නෑ මෙයා මැරෙයි කියලා. ඒක කවදාවත් කියන්න එපා. අඬනවා නම් අඬන කමක් නෑ. දුක නිසා සංවේගය නිසා අඬන්න. හැබැයි කුමන වයසක කෙනෙක් මිය ගියත් අවුරුදු 100ක කෙනෙක් වෙන්න පුළුවන්. අවුරුදු 80ක කෙනෙක් වෙන්න පුළුවන්. අවුරුදු 25ක කෙනෙක් වෙන්න පුළුවන්. අවුරුදු 5ක කෙනෙක් වෙන්න පුළුවන්. අවුරුද්දක කෙනෙක් වෙන්න පුළුවන්. මාසයක කෙනෙක් වෙන්න පුළුවන්. කොයිම වයසක කෙනෙක් මිය ගියත් කියන්න එපා මං නම් කවදාවත් හිතුවේ නෑ මෙයා මැරේ කියලා. ඇයි එහෙම අපි නොකිය යුත්තේ? පින්නතුනි අපි බුදුහාඳුරගේ ශ්‍රාවකයන් නම් බුදුහාඳුරු දේශනා කළා මරණ ධම්මෝ මේ මරණ අනතීතෝති අබින්හන් පච්චවේකි තම්බං. මරණය කියන කාරණේ නිතර මෙනෙහි කරන්න. මරණේ නොයිකොකු කෙනෙක් කියන කාරණේ නිතර මෙනෙහි කරන්න කියලා. එහෙනම් පින්නතුනි අපි කියනවා නම් මම තුන් හිතකින්වත් යා මැරේ කියලා හිතුවේ නෑ කියලා අපි බුදුහාඳුරන්න කරන ගෞරවයක්ද? ඒක පින්නතුනි අපි බුදුහාඳුරන්න කරන ලොකුම ගෞරවය. ඇඬුවට කමන්නේ හැබැයි කියන්න එපා මම හිතුවේ නෑ කියලා. වරක් එක්තරා භික්ෂුවන් පිරිසක් බුදුරජාණන් වහන්සේ ළඟ ආවා. බුදුරජාණන් වහන්සේ ළඟදී මේ ස්වාමීන් වහන්සේලා කියනවා ස්වාමීනි අපි මරණ සතිය මරණ අනුස්සති භාවනා අපි වඩනවා කියලා. යවස්ථායිදී බුදුහාඳුරහනව මහණෙනි ඔබ කොහොමද මරණ සතිය වඩන්නේ කියලා. එක ස්වාමීන් වහන්සේ කෙනෙක් කියනවා ස්වාමීනි මම උදේ පින්ඳ පාත යනවා හවස් වරුවේ මම මන භාවනා කරනවා, මම රාත්‍රී කාලේ භාවනා කරනවා, මම හැමදාම උදේ හිතනවා, මම දවල් කාලේ ඉන්නවා, මම රාය නෑ වෙනකොට මරණයට පත් වෙච්ච කියලා මම දන්නේ නෑ කියලා මම මෙනෙහි කරනවා කියලා. හැමදාම සිහි කරනවා කියලා. එයා හිතන දවල් කන්න ජීවත් වෙ රාය වෙනකොට මැරෙද කියලා බෑ කියලා. ඊළඟට තවත් හාමුදුරු කෙනෙක් කියනවා මොකද්ද? ස්වාමීනි මම උදේ වරුවේ පිණ්ඩපාතේ යනවා. පිණ්ඩපාතේ ගිහිල්ලා මම උදේ පිණ්ඩපාතේ වළඳනවා. හවස් වරුවේ මම හිතනවා ඇතැමිට හවස් වරුවේ මම මැරෙයිද දන්නේ නැහැ කියලා. මම මේ විදිහටම මරණ සතිය වඩන්නේ කියලා. ඊළඟට වෙනත් වික්ෂුන් වහන්සේ නමක් කියනවා ස්වාමීනි මම දානේ වළඳනකොට මම එක බත් පිඬක් කඩට දාලා මම හිතනවා මේ බත් පිඬ කඩට දාලා කටේ ගෙලෙන්න කලින් මා මරණයට පත් වෙද්ද නැහැ කියලා ඒ තරම් මොහොතකින් මම මරණ සතිය වඩනවා කියලා. අනිත් වික්ෂුව කියනවා ස්වාමීනි මම හිතනවා මම උඩට ගන්න හුස්ම ටික අරගෙන පහළට හෙලන මොහොතේ මම මැරෙද්ද නැහැ ඒ තරම් මොහොතෙත් මම මරණ සතිය වඩනවා කියලා. බුදුහාමුදුරුවෝ කියනවා දැන් මේ හැම දිනකම මරණ සතිය වඩන මරණාසති බහන වඩන ස්වාමීන් වහන්සේලා බුදුහාමුදුරුවෝ කියනවා අර අන්තිම වික්ෂුන් වහන්සේ තමයි නියම විදිහට මගේ අනුශාසනය පිළිපදින්නේ කියලා. ඒ තරම් කාලයකදී පිනතුනි මේ ඉරණම අපට අයිති වෙන්න පුළුවන්. හැබැයි පිනතුනි මේකෙන් කියන්නේ අපි එදිනෙදා කරන රැක ආරක්ෂා කරන්නේ දරුවන්ගේ වැඩ කරන්නේ ඉගෙන ගන්නේ නැහැ මිලමුදල් උපයන්නේ නැහැ කියන කතාවක් මේකෙන් කියන්නේ නැහැ. පින්නොතේ මරණ සතිය වඩන කෙනා තමයි වැඩිපුරම ඉගෙන ගන්නෙ. වැඩිපුරම ඉගෙන ගන්නෙ. මරණ සතිය වඩන කෙනා තමයි මහන්සියෙන් වැඩිපුරම හම්බ කරන්නේ. මරණ සතිය වඩන කෙනා තමයි උවා අඩුපාඩු අඩුවෙන් ජීවත් වෙන්නේ. එයා තමයි අනිත් ඇට උවාක්ම පීඩ වෙන්නේ. ඒ අය තමයි අම්මට තාත්තට හොඳට සැලකන්නේ. පින්නොතේ සමහර ඉන්නවා අපි දන්නවා සමහර ස්වාමීන් වහන්සේලා වඩන වැඩිපුරම වඩන බහනා තමයි මරණ සතිය. ඇතැම් විට පින්නතුනි මේ ඇත්තන් විශ්වාස කරත් දැන්නේ ඒ වඩන ස්වාමීන් වහන්සේලින උපාදී 5-6 ඇතැම් විට මාස්ටර් ඩිග්‍රීස් 7-8 ගත්තා ඉන්නවා. ජීවිතේ වැඩිපුරම පුරුදු කරන්නේ මරණ සතිය. පින්නතුනි මේ කටයුතු වැඩිපුර කරන්නේ මේ අවබෝධයත් එක්ක යා ජීවිතේ හුඟක් වැඩ ගන්න කෙනෙක්. යා ජීවිතේ එක මොහොතක්වත් නාස් වෙන්නේ දෙන්නේ නැහැ. පින්නතින අපේ ජීවිතයේ වටිනාම දේ තමයි කාලය. ඒ කාලය නිකන් හිටියට වටින්නේ නැහැ. ඒ කාලෙන් වාස් වැටුප් ලැබුවට මිලමුදල් ලැබුණට විතරක් අපි කාලෙන් ප්‍රයෝජන ගන්න වෙන්නේ නැහැ. ඒ හැම මොහොතකම පින්නතුනි ඉහළම මානසික මට්ටමකට ගෙන යන්න පුළුවන් විදියට අපි ඉන්නට ඕන. මේක තමයි අපි කාලෙන් ප්‍රයෝජන ගැනීම කියලා කියන්නේ. ඒ නිසා මරණ සතිය අපි වඩන්නට ඕන. අපි අද මෙතන ඉන්න හෙට වෙනකොට ඇතැමිට අපි කාන් කවුරු අඩුවේද දන්නේ. ලබන අවුරුද්ද වේදී අපි කී දෙනෙක් අඩුවෙද නැ මේ බණ කියන මම දැම්මෙට මේ පිනතුන් කාටත් වඩා කලින් සමුගන්න පුළුවන්. පිනතුන් ජීවිතවල ස්වභාවය මේක. මේක දකින්න දකින්න පිනතුනි අපි තේරුම් ගන්නවා අපේ ජීවිත කොච්චර වටිනවද කියලා. අපි කල්පනා කරනවා අපේ ජීවිතෙන් අපි මොකද ගන්න ඕන ප්‍රයෝජනේ කියලා. අපි මරණයට පත් වෙනකොට පිනතුනි අපි අවුරුදු 60ක 70ක 80ක සියලුම දේවල් අපි අත්හැරලා යනවා නම් අපි ජීවිතේ රැස් කරගන්න වටිනාම දේ කියලා තමන් කල්පනා කරන මොනවද කියලා. දැන් මේ තමන්ගේ ආදරණීය මෑණියන් බලන්න. තමන්ගේ දරුවට කේ ඉන්නවා ස්වාමි පුරුෂයෙක් ඉන්නවා. තමන් ලබාගත්තු අධ්‍යාපන සහතිකයක මෙහෙ තියෙනවා. එතුමගේ ශරීරයක් තාම තියෙනවා. එන්නතනේ අපේ ජීවිත ස්වභාවයක් මේක. අපේ ශරීරයක් මෙහෙ තියෙනවා. දැන් අපි ජීවිතය කියලා කියන්නේ බලන්න කෙනෙක් ජීවත් වෙනකොට අපි හිතන්නේ අපේ ඥාතියෙක් හරි සහෝදරයෙක් හරි හිතවතෙක් හරි මතක් වෙනකොට මෙයාගේ ජීවිතය කියලා අපිට මොකද හිතෙන්නේ? අපේ රූපේ නේද මතක් වෙන්නේ. කෙනෙක් දැක්ක ගමන්ම අපට ඒ කෙනාගේ මතකේ අලුත් වුණොත් මොන ගැසුණොත් යාගෙන ඇහුවොත් දුරකතන පණිවිඩයක් ආවොත් අපිට එකපාර මතක් වෙන්නේ මොකද්ද? ඒ කෙනාගේ රූපයනේ ශරීරයනේ. ඇත්තටම පින්නතුනි අපි ඒ හිතුවේ පුද්ගලයා කියන ශරීරයද? දැන් බලන්න තමන්ගේ අම්මා තාම ඉන්නවා, අම්මගේ ශරීරය තාම තියෙනවා. දැන් මේ පින්නතුන අම්මා කියලා ඇත්තටම හිතන් හිටියේ අම්මගේ ශරීරය නම් එහෙනම් අම්මා තාම මිය ගිහලා නැහැ. ඇයි අම්මා තාම ඉන්නවනේ? එහෙනම් පින්නතුනි සත්‍ය පුද්ගලයා කියලා කිව්වහම කවුද අපි මේ පණවන සත්‍ය කියලා? ඔව් ඇත්තටම පින්නතුනි අපේ මේ පුද්ගලය කියලා කියන්නේ මේ රූපයට බාහිරව රූපය ක්‍රියාත්මක කරන ලොකු බලවේගයක් මේ තුල තියෙනවා. ඒ තමයි අපේ හිත කියලා කියන්නේ. මේ හිතත් හයත් දෙකේ එකතුව තමයි ජීවිතය කියලා කියන්නේ. අපේ අම්මගේ කුසේ පිළිස්සන ගන්නකොට මව කුසේ පිළිස්සන ගන්නකොට මුලින්ම පිළිස්සන ගත්තේ විඥානය විතරයි. ඒ විඥානයේ පිනතුනි නොපෙනෙන දෙයක් ඇදීන මව කුසේ ඉතාම සියුම් කලලයක් මත පිළිස්සන ගත්තා. ඒ පිළිස්සන ගත්ත විඥානයේ තුල පිනතුනි තිබුණා මෙයා ගෑනු ළමෙද්ද පිරිමි ළමෙද්ද කොච්චර කල ජීවත් වෙනවද මෙයාගේ බුද්ධි මට්ටම කොහොමද මෙයාට හැදෙන රෝගාදිය කොහොමද මෙයා විවාහ වෙන කෙනා කොහොමද මෙයා දිවසින් ජීවිතේ පිනුතුනි 160ක් විතර ඒ විඥානය තුල තීරණ වෙලා තිබුණේ. ඊතුරු 140 තමයි අපේ අධ්‍යාපනයෙන් මෞර්තිම පියංගෙන් සමාජයෙන් ඇසුරු කරන්නගෙන් ලබාගත්තේ ඊට වඩා අඩු ප්‍රමාණයක්. එතකොට පින්නතුනි බුදුරජාණන් වහන්සේ දේශනා කරන අපට අපේ හිතේ යම්කිසි කෙනෙක් ගැන සංවේගයක් ඇති වෙනකොට ඒ සංවේගය දුරු කරගන්නේ කොහොමද කියන මාර්ගය. දැන් මේ කරුණ අපි තේරුම් ගන්න කෙනෙක් වියෝල් වීමෙන් අපේ ඇතිවන හිතේ දුක අපට දුරු කරගන්න පුළුවන්. පින්නතුනි බොහෝ දෙනෙක් කියන්නේ කෙනෙක් මරණයට පත් වුණාට පස්සේ අඬනකොට අනේ ගණන් ගන්න එපා හිත හදාගෙන ඉන්න කියලා. ඔය කාටත් වෙන ඔහම තමයි කියලා බොහෝ දෙනෙක් ඇවිල්ලා කියනවනේ. ඒ කියන අයට බලන්න මේ වගේම මරණයක් වුණොත් මොකද වෙන්නේ? එයා අඬනවනේ. එයා අඬනකොට මොකද කරන්නේ? අර එයා සනසපු අය ඒ වගේම අරයාගේ ගෙදරට යනවා. ගිහිල්ලා අර කියපුවට මෙයාට කියනවා. පින්නතුනි අපි සාමාන්‍යයෙන් කරන අපේ ජීවිතේ ඕනොන් අතර මේ අවවාද අනුශාසන අහුවමාරු කරගන්න එක විතරයි. පින්නතුනි හිත හදාගන්න කියලා විතරක් කියන්න ඕන නම් බුදුරජාණන් වහන්සේ කෙනෙක් ලෝකේ පහළ වෙන අවශ්‍ය නැහැ. ඊට වඩා ගැඹුරු ක්‍රියා හරිතියක් ඊට වඩා ගැඹුරින් අපි කරන්න ඕන දෙයක් අපේ ජීවිත තුළ තියෙනවා. අන්න ඒක පින්නතුනි සාමාන්‍ය සරල දෙයක් නෙවෙයි. ඒ සඳහා මුලින්ම අවබෝධයක් තියෙන්න ඕන. ඒ අවබෝධයත් එක්ක අපේ ජීවිතයන් කිසි ක්‍රියාත්මක වීමක් තියෙන්නට ඕන. මෙන්න මේ දෙකම ආවොත් තමයි පින්නතුනි අපට මේ අභියෝගේ හමුවේ අපට මානසික නොවේටි දුක් පීඩා නොවන විදිහේ ඉන්නට පුළුවන් මානසිකත්වයේ තියෙනවා. එනිසා පින්නතුනි බුදුහාමුදුරෝ එක එක මට්ටම් වලින් අපට දේශනා කළා මේ මරණය අභියසදී අපට එන දුක් පීඩා වලින් කොහොමද නිදහස් වෙන්නේ කියලා. ප්‍රධාන වශයෙන් පින්නතුනි අපි බලමු බලන්න ඕන ප්‍රධාන කාරණයක් තමයි අපේ ජීවත් වෙලින කාලේ අපේ ඥාති මිත්‍රාදීන් හුඟ දෙනෙක්ගේ මරණවලට අපට සහභාගී වෙන්න වෙනවා. දැන් මරණ අපි දුක්ඛං කියලා කිව්වහම බොහෝ දෙනෙකුට මරණය දුකයි කියලා ඒ පුද්ගලයාට තමයි හිතෙන්නේ. නමුත් පින්නතුනි අපේ මරණයේදී දුක් වෙන විතරක් නෙවෙයි. අපි මැරෙන කලින් අපේ ඥාති මිත්‍රාදීන් රැස්කගේ මළගෙවලට අපට සහභාගී වෙන්න වෙනවා. මෙන්න මේ දුකෙන් අපි කොහොමද නිදහස් වෙන්නේ කියන එකත් හිතලා තියන්න ඕන. කොහොමද පින්නතුනි මේ දුකෙන් අපි නිදහස් වෙන්නේ? මේක එක පියවරක් තමයි පින්නතුනි. අපි ඇසුරු කරන අපි ළඟම ඥාති මිත්‍රාදීන් ඇසුරු කරනවා නම් අපි අම්මා තාත්තා වෙන්න පුළුවන්, දරුවෝ වෙන්න පුළුවන්, හිතවත්ම ඥාතියෙක් වෙන්න පුළුවන්, හිතවත්ම මිතුරෙක් වෙන්න පුළුවන්. ඒකට අපි හුඟක්ම ආදරේ නම් අපි යම් කෙනෙක් ගැනට හුඟක්ම ආදරේ නම් ආදරේ වැඩි තරමට යමිය ගියාට පස්සේ දුක වැඩි අපට. එහෙනම් පින්නතුනේ මරණයට පත් වෙන්න කලින් අපි කරන්න ඕන දේවල් ටිකක් තියෙනවා. ඒ මොකද්ද? අපි ළඟම ඥාතියෙක් මිය ගියාම අපට දුකක් නම් අපි කලින් කරන්න ඕන දේවල් ටිකක් තියෙන මොනවද? ඔව් මූලික වශයෙන් අපි යුතුකම් කරන්න ඕන දෙමාපිය වශයෙන් ඥාතින් වශයෙන් අපිට කරන්න පුළුවන් උපරිම යුතුකම් අපි කරන්න ඕන ආහාර පාන ආදියෙන් ඇඳුම් පැනඳුම් වලින් කොච්චර වැඩ තිබ්බත් අපට වැඩ තිබ්බා කියලා නිදහස් වෙන්න බෑ. අපි කොහොම හරි වෙලාවක් හදාගෙන අපේ ළඟම ඥාතියන්ට අපි හුඟක් උදව් කරන්න පුළුවන් මට්ටමින් උදව් කරන්න ඕනේ. එහෙම උදව් කරොත් යම් කිසි මට්ටමකට හිතේ සැනසීමක් තියෙනවා. හැබැයි වෙනතුනේ ඒක විතරක් ප්‍රමාණවත් නැහැ. ඒ වගේම මේ මියගිය කෙනසා ජීවත් වෙලින කාලේ අපට යාගේ හිත නොරදෙන විදිහට ඉන්න පුළුවන් නම් අපි අන්න ඒකත් කරන්න ඕන. සමහර අය සලකනවා සැලකුවට ඇතමිට පිනතුනේ හැසිරෙන විදිහෙන් යාගේ හිත රිදෙන සමහර විට. ඒ නිසා යාගේ හිත නොරදෙන විදිහට ඉන්න ඕන. ඒකත් කාරණයක්. ඒ වගේම පින්දුනි තාත් කරන ඕන වැදගත්ම කාරණයක් තියෙනවා. බුදුහාමුදුරු දේශනා කළා ඔබ ඉතාම ආදරය කරන කෙනෙක් ඉන්නවා නම් ඔබ හුඟා කැමති කෙනෙක් ඉන්නවා නම් ඒ කැමති කෙනා ශ්‍රද්ධාව නැති කෙනෙක් නම් ඒ තැනැත්තාගේ ශ්‍රද්ධාව ඇති කරන්න කියලා. ඒ කෙනා දන් නොදෙන කෙනෙක් නම් පරිත්‍යාගයේ සීල නැති කෙනෙක් නම් එයාගේ අතින් දන් දෙන හුරු කරවන්න කියලා. ඇයි එහෙම සඳහන් කළේ? ඔව් මේ තැනැත්තාට මේකට හුරු කරොත් එයා දන් දීලා හුවාක් මනස දිනු කරගන්නවා. එයා ශ්‍රද්ධාවෙන් හුවාක් හිත දිනු කරගන්නවා. එයාගේ හිත දෙන මානසික පීඩා අඩු වෙනවා. එයාගේ බඩට ආහාරයක් දෙනු විතරක් නෙවෙයි. එයාගේ ඇඟට ඇඳුමක් දෙනු විතරක් නෙවෙයි. එයාගේ හිතට වහලට සේවනක් දෙනු විතරක් නෙවෙයි. එයාගේ මනසට ආහාර දෙනවා. එයාට දන් දෙන අවස්ථාව සලසලා දෙනවා. එයාට සිල් ගන්න භාවනා කරන්න ස්වාමීන් වහන්සේලා දකින්න අවස්ථාව සලසලා දෙනවා. පින්නතුනි එහෙම හිටිය කෙනෙක් මිය ගියාට පස්සේ තමන් මෙලවට ආවට වඩා හොඳ මට්ටමක මානසිකත්වයෙන් එයා හිටියනම් එයා මිය ගියාට පස්සේ ඉපදෙන්නේ කොහෙද? එයා මරණයට පස් වුණාට පස්සේ ඉපදෙන්නේ කොයි වගේ ස්ථානයකද? ඔව් එයා සුගතියක. එයා දැන් හිටිය තැනට වඩා හොඳ තැනක ඉපදෙන්නේ. එහෙම හොඳ තැනක එයා ඉපදුනා කියලා අපි දන්නවනම් මරණයට පස් වුණාට පස්සේ ඇත්තටම පින්නතුනි අපි අඬනවද? දැන් මේ පිනතුන්ගේ මියගිය ආදරණීය මෑණියන් අමරණෝනා බොහෝ විට අපි හිතනවා එතුමිය හොඳ තැනක ඉපදලා තියෙයි කියලා. පිනතුනි එතුමිය මිය ගිහිල්ලා ඒ සුගතියේ ඉන්න තැන මේ අසන් දන්නවනම් මේ අත්යන් ඇතෙමෙට එතෙන්ට තවදුරටත් දිනු කරගන්න උදව් කරනවා. වා දුක අඩු කරගන්න පුළුවන්. ඇයි? ඒ මෑණියන්ගේ ශරීරය දකිනකොට ඒ මෑණියන් මේ අසන් සලකපු අද්දක ඒ මෑණියන් මේ අය වෙනුනේ ඇවිදපු දෙපාය ඒ මේ දරුවන් පෝෂණය කරන මහන්සි වෙදී මහලු වෙච්ච ශරීරය දකිනකොට මෙයාට හිතනවා අනේ මගේ අම්මා දැන් ඉන්නේ මේ ශරීරයේ තිබුණට වඩා හොඳ තැනක නේද හොඳ සුගතියක නේද මේ පරණ ශරීරය අයින් කළා මගේ අම්මා දැන් ඉහළ තැනක නේද ඉන්නේ කියලා හැඟීම ඇති වෙනකොට පින්නොතින් අපට අපේ හිතේ ඇතිවන දුක හොවා දුරු කරගන්න පුළුවන්. සමහර කෙනෙක් ඇතැම්මිට ඒ ශරීරය බදාගෙන අනේ මාව දාලයන් එපෝ කියලා අඬද්දී මෙහෙම ඇත්තටම උදව් කළා අම්මා හොඳ තැනකට යන්න වැඩ සැලසුවා නම් අම්මට සුගතිගාමි වෙන්න අවස්ථාව සැලසුවා නම් පිනතුනි ඒක නෑතැන් විට දුක නිසා අඬන්න පුළුවන්. නමුත් ඒ තැනට කවදාත් කියන්නේ අනේ අපිව දාලා යන්න අපේ ගෙදරටම ආයෙන්න කියලා. ඇයි ඒ? නැතැන් විට මේ මැටි ගහපු ගෙවලට වඩා හොඳ තැනක දැන් අම්මා ඉන්නේ. දැන් මේ ඔක්කොම මැටි වලින් හදපු ගෙවල් නෙන්නේ මැටි වලින් ලී වලින් මැටි වර්ග විවිධ විදියට අඹරලානේ හදපු ගෙවල් මේ. ඇතැම් විට පින්නතුනි මෙතනින් ඉහළ තැන් තියනවා පින්නතුනි මීට වඩා සියුම් විදියට බඩු බාණ්ඩ පරිහරණය කරන මීට වඩා සියුම් විදියට ආහාර පාන පරිහරණය කරන ආත්ම භාවයන් මේ විශ්වය තුළ තියෙනවා. මනස දිනු කරපු ඇත්තන් පින්නතුනි ඒ තත්ත්වෙට ගිහිල්ලා සැප විඳිනවා මේ ලෝකෙ දෙ කරපු පින්දහම් අනුව. ඒ නිසා පින්නතුනි ඔබගේ සමීපතම ඥාතීන්ගේ මරණයකදී දුක් නොවී ඉන්න කැමති නම් අපි කරන්න ඕන ප්‍රධානම දේ මොකද්ද? ඒ ඥාතීන් එක කොහොම හරි දැනට වඩා වැඩිපුර පින්දහම් කරන්න, ඒත් එක සිල් ගන්න, ඒත් එක දන් දෙන්න, පුළුවන් නම් හටියේ ක්‍රැන්ස්වල තමන්ගේ ගෙදර භාවනා වැඩසටහනක් කරන්න, තමන්ගේ ගෙදරම පුළුවන් නම් ඉටි පහන් ටිකක් දාලා පොහේ දවසකදී හඳ පාන තියෙන දවසක ලයිට් එක ඔෆ් කරලා ගෙදර ඉඳගෙන හොඳ බණක් අහන්න භාවනා කරන්න. පින්නතුනි එයින් ලැබෙන මානසික සුවය ගෙදර රූපාණයක් ඉදිරියේ ඉඳගෙන කෑම බීම කාල සින්දුවක් අහලා විඳින සුවයට වඩා බොහොම ඉහළයි. කෙලෙස් අපි ඇති කරගන්න මානසික දියුණුව පින්නතුනි ජීවත් වෙන කාලයේදී අපට යහපත පිණිස පවතෙනවා. ඒ වගේම අපේ දරුවන්ට එක ලොකු ආශිර්වාදයක්. දරුවෝ හුඟක් නිරෝගී වෙනවා, දරුවන්ට හොඳට ඉගෙන ගන්න ලැබෙනවා, දිගාසිරි ලැබෙනවා. තමගේ මව් දෙමව්පියන්ට එක ආශිර්වාදයක්. මේ ලොකු යහපතක් වෙනවා පින්නතුනි. ඒ නිසා අපේත් එක්ක ඉන්න ඥාතින් මේ යන කලින් පුළුවන් තරම් එයාගේ මානසිකත්වයේ දියුණු වෙන විදිහට කටයුතු කරන්න. ඒක තමයි පින්නතුනි යට කරන අපේ ලොකුම උපකාරය. එතකොට යම්කිසි කෙනෙක් මරණයට පත් වුණාට පස්සේ අපට දුක ඒ දුක හැකිතා කඩු කරගන්න අපි කළ යුතු දේ මේක. හැබැයි පින්නතුනි මේක විතරක් නෙමෙයි. තවත් අපි කරන්න ඕන දේවල් ටිකක් තියෙනවා. අපි මුලින් සඳහන් කළා කෙනෙකුගේ ජීවිතය කියලා කියන්නේ මේ පේන භෞතික ශරීරය විතරක් නෙවෙයි කියලා. අපිට බොහෝ විට කෙනෙක් මතක් වෙනකොට මතක් වෙන යාගේ ශරීරය. නමක් කිව්ව ගමම දැන් දිය මහතේ කියපු ගමම අපිට මතක් වෙන එතුමාගේ ශරීරය. ඔබතුමාගේ නම කියනකොට මතක් වෙන ඔබතුමාගේ ශරීරය. නමුත් පින්නතුනි මේ ශරීරයේ ක්‍රියාත්මක කරවන තව බලවේගයක් නොපෙනී අපේ ජීවිතේ ක්‍රියාත්මක වෙනවා. ඒ තමයි විඥානය කියන්නේ සිත කියලා කියන්නේ. අන්න ඒ සිත සහ කය දෙකේ එකතුව තමයි පින්නතුනි අපේ ජීවිතය කියලා කියන්නේ. මේ සිත කය දෙකෙන් අපි වැඩිපුරම සලකන්නේ මොකටද? අපි වැඩිපුරම සලකන්නේ මොකටද ඇත්තෙන්ම? අපේ ශරීරයටනේ. අපේ ශරීරයට තමයි මේ භෞතික ශරීරයට තමයි අපි මුලින්ම සලකන්නේ. කොච්චර සැලකුවත් පින්නතුනි මේ ශරීරය නම් නැවත අපට සලකන්නේ නැහැ. ඒක මතක තියාගන්න. දැන් දවසට කීවතාවක් අපි මේ ශරීරය පිරිසිදු කරනවද? දැන් අද පිරිසිදු කරා කියලා දැන් හෙට බලන්න නොකර ඉන්නනේ. ඉතින් දවසක් මට විවේක දෙන්න කියලා හිතියොත් ඉන්නවද? අද මෙච්චර කෑම කෑම හෙට අනේ මට විවේකයක් දෙන්න කෑම යන්න බෑ කියලා කිව්ව. පින්නතුනි ශරීරයේ කහන්නේ. ශරීරයට හෙටත් කෑම දෙන්නට ඕන. ඒ වගේම මෙච්චර සලකනවා, මෙච්චර සුවඳ විලවුන් ගල්වනවා, මෙච්චර ආලේප ගන්නවා, අනේ වයසට යන්න එපා කියලා කිව්වොත් ඉන් වයසට නොගිල ඉන්නවද? ඒත් ඉන්නේ. අනේ මෙච්චර සලකනවා නේද උදේ හවස ලෙඩ වෙන්න එපා කියලා කිව්වොත් ලෙඩ නොබී ඉන්නවද? එහෙමත් වෙන්නේ නැහැ පින්නතුනි. අපි කොච්චර අපේ ශරීරයට සැලකුවත් ශරීරය අපට සලකන්නේ නැහැ. හැබැයි පින්නතුනි හිතට සැලකුවත් කොහමද? අපේ හිතට සැලකුවොත් හිත නැවත අපට සලකනවා. පින්නතුනි කල්පනා කරලා බලන්න අපේ හිත සහ කය කියන මේ දෙකෙන් අපට බොහෝ විට හිතෙන්නේ වැඩිපුර වැදගත් වන්නේ අපේ කයයි කියලා, අපේ ශරීරයයි කියලා. ඇත්තටම පින්නතුනි මේ අතන් කල්පනා කරලා බලන්න ඔබ ශරීරය ගැන දවසට කොච්චර වාර ගන්නද හිතන්නේ? තමන්ගේ ශරීරය ගැන හිතනවද? දවසේ කාලයෙන් තමන් අවදි වෙන කාලයෙන් කීයට කොච්චර විතර වෙලාවක්ද තමන්ට තමන්ගේ ශරීරය ගැන හිතෙන්නේ? වැඩි කොටසක් හිතනවද? මට ශරීරය තියෙ කියලා? එන්නතුනේ අපි හිතන්නේ ඇත්තෙන්ම. අපි හිතන්නේ ශරීරය ගැන තමන් ලෙඩ වුණොත්. තමන්ගේ ශරීරයේ ලොකු ලෙඩක් ලොකු වේදනාවක් තියෙනවා නම් දවස පුරාම ඔළුව අල්ලගෙන නැඩයි. නමුත් හැබැයි අපි නිරෝගීව හිටියොත් අපි ශරීරයෙන් නෙවෙයි පිනුතුනි ජීවත් වෙන අපි මනසින්. මනසට ඒ අවස්ථාවේ ගන්න අරමුණුත් එක්ක අපි ජීවත් වෙන්නේ. දැන් අම්මා ගැන හිතනකොට අම්මගේ ලෝකේ ඉන්නේ. දරුවා ගැන හිතනකොට දරුවගේ ලෝකේ, රැකියාව ගැන හිතනකොට රැකියාව ලෝකේ. රැකියාවේදී යම් කිසි තමන්ගේ සේවාදායකයෙක් ක්ලයන්ට් කෙනෙක් වෙනවා නම් එයා ගැන හිතන්නේ, ඥාතීන් ගැන හිතන්නේ. අධ්‍යාපනයේ මේ සිතුවිලිත් එක්ක හිතනවා මිසක් අපේ ශරීරය ගැන හිතන වාරය ඉතාම සීමිතයි. නමුත් අපි ශරීරය වෙනුවෙන් ලොකු වැඩකට ජීවිතය කරනව නැත්තේ නේ. ශරීරයේ හොවදද්දිත් පින්නතුනි ශරීරය ගැන නෙමෙයි අතමිට හිතන්නේ වෙන දෙයක් ගැන. ශරීරයට කැම ටික කද්දිත් අනේ මේ කැම ටික කල ශරීරය පෝෂණය වෙන කියලා නෙමෙයි හිතන්නේ, වෙන දෙයක් ගැන හිතන්නේ. කැම ටික උයද්ද බලන්න. අනේ මේ කැම ටික කල මගේ ශරීරය පෝෂණය වෙන කියලාද හිතන්නේ? ඒත් නෙවෙයි වෙන දෙයක් ගැන හිතන්නේ. ශරීරේ කොහට හරි අරගෙන යනවා, රැකියා ස්ථානෙට නැත්නම් සේවා ස්ථානෙට නැත්නම් කඩේකට. අනේ මේකේ ශරීරයේ මේ වාහනය දාලා කඩෙන් එක් කඩේට යනවා කියලා දෙක හිතන්නේ. ලෝකෙම දේවල් ටික හිතීට තමයි අපි ඒ ගමන යන්නේ. පින්නතුනි අපේ ශරීරයක් තිබුණට අපි ශරීරය පරිහරණය කළාට අපට වැඩිපුර අපේ ජීවිතයේ සතුට හෝ දුක කියන කාරණේ තීරණයවන්නේ අපේ මනසත් එක්ක. මේක හරියට තේරුම් ගත්තොත් පින්නතුනි අපි තමයි ජීවිතෙන් හුඟක්ම ප්‍රයෝජන ගන්නයි බවට පත් වෙන්නේ. අපි තමයි ජීවිතයේ වැඩිපුරම සතුට විඳින කෙනා බවට පත් වෙන්නේ. පින්නතුනි දැන් අපි ජීවිතයේ සතුට විඳින විදිය ඇත්තටම දන්නවද? පින්නතුනි බුදුදහම හරියට තේරුම් නොගත්තොත් අපි ජීවිතයේ සතුට විඳින ක්‍රමවත් දන්නේ නැහැ. අපි සතුට හොයාගෙන යනවා හැමදාම. අපි සතුට හොයන අය මිසක් පින්නතුනි සතුට විඳින අය නෙවෙයි. ඒක මතක තියාගන්න. එක උදාහරණයක් කියන්නම් මේ පින්නතුන්ට. අපි ඇත්තටම ජීවිතය ආස්වාද විඳින කොහොමද කියන එක බලන්න. තමන් කෑම පිඟානක කෑම කනකොට පිඟානේ දාලා තමන් කෑම කනවා. කෑම කනකොට පිඟානේ ලස්සනට සුවඳ හමන කෑම ටිකක් තියෙනවා. ඒ කෑම ටිකක් තමන් ගොලි කළ තමන් කටට දාලා රස විඳිනවා. ඒ කටේ රසය දැනෙනකොට තමන්ට මොකද හිතෙන්නේ? මොන ආහාරය කියලාද මේ දැන් රස විඳින්නේ? ඒ කඩේ කෑම ටික දාලා කනකොට Tamanට හිතෙන මොන කෑම කියලාද දැන් මේ කන්නේ? මේ රස විඳින්නේ. Tamanට හිතෙන්නේ දැන් මේ රස විඳින්නේ මේ පිඟානේ තියෙන ආහාර ටිකයි කියලා. එහෙම නැතුව හිතන කෙනෙක් ඉන්නවද? පිඟාන දිහා බල බල තමයි කෑම ටිකේ රස විඳින්නේ. මේ පිඟානේ තියෙන කෑම ටිකයි මගේ කටේ තියෙන්නේ කියලා තමයි අපි රස විඳින්නේ. එහෙම නැතුව හිතන කෙනෙක් ඉන්නව නම් අතුස්සන්න බලන්න. පින්නතුනි සාමාන්‍යයෙන් අපේ ස්වභාවය මේක. අපි මේ කටේ කෑම ටික කන්නේ අර පිඟානේ ලස්සන බල බල. ඇත්තටම පින්නතුනි කල්පනා කරලා බලන්න මේ මොහොතේ තමන් කටේ රස විඳින්නේ අර පිඟානේ දින ආහාරද? මේ මොහොතේ තමන්ට රසය දැනෙනව නම් දැනෙන්නේ මේ පිඟානේ දින ආහාරද? තිඟානේ තින ආහාර ටික නෙවෙයි ඒ මොහොතේ රසය දැනෙන්නේ සම්මංගේ කටේ තියෙන කෙලස් එක මිශ්‍ර වෙච්ච ආහාර ටික. ඒ දැන් රස විඳින ආහාර ටික එළියට ගත්තොත් කොහොමද? අර තිඟානේ තියන්න පුළුවන්ද? පින්නතුනේ තිඟානේ නෙවෙයි අතට අල්ලන්නවත් අපි කැමති නෑ. පින්නතුනේ ওই එක උදාහරණයක් විතරයි කිව්වේ. අපි ජීවිතේ සින්දු අහනවා, රූප බලනවා, ඇඳුම් අඳිනවා, රසවත් කෑම කනවා, හොඳ ස්පර්ශයන් ලබනවා, මේ මල් වගා කරනවා, ලස්සන ස්විම් පූල් එකක් තියනවා, ලස්සන පින්තූර තියනවා කියලා මේ ලෝකෙ හුඟක් සම්පත් අපි විඳිනවා නේ. නමුත් පින්නතුනි විඳට අපි තේරුම් ගන්නට ඕන අපි කොහොමද මේ ආස්වාදය ලබන්නේ කියලා ජීවිතේ. මෙන්න මේ ආස්වාදය ලබන්නේ කොහොමද කියලා තේරුම් ගත්තොත් තමයි අපි හරියටම සැප තේරුම් ගන්නෙ, හරියටම දුක තේරුම් ගන්නෙ, හරියටම දුකෙන් නිදහස් වෙන්නේ. එතකම් පින්නොතින අපි ලෝකෙම තියෙන උපාධි කළත් අපි දක්ෂ වෙන්නේ නැහැ. අපි හිතන අපි ඉහළම යුනිවර්සිටි එකකින් ඉහළම සබ්ජෙක්ට් එකකින් අපි ડોක්ටරේට් එකක් ගත්තා අපි දිනුනේ කියලා. අපි උගත් කියලා. පින්නොතින බුදුහාමුදුරන් කාලෙත් එහෙම වුණා දක්ෂයි හිටියා. සරුවත් හාමුදුරු කියන්නේ එහෙම දක්ෂ කෙනෙක්. සරුවත් හාමුදුරු කියන්නේ ප්‍රඥාවෙන් බුදුහාමුදුරන්ට විතරයි දෙවෙනි වෙන්නේ. සරුවත් හාමුදුරුව කියලා කියන්නේ ඒ කාලේ ඉන්දියාවේ තිබුණ සියලුම අධ්‍යාපනය ලැබපු කෙනෙක්. ඉන්දියාවේ ඒ කාලේ ලක්ෂණ ශාස්ත්‍රයේ තිබුණා, ආයුර්වේදයේ තිබුණා, ජ්‍යොතිෂයේ තිබුණා, ශිල්ප කඩු ශිල්ප දුනු ශිල්ප ආදී තිබුණා. සියලුම ශාස්ත්‍ර ඉගෙන ගත්ත කෙනෙක් සරුවත් හාමුදුරුව කියලා කියන්නේ. දැන් කාලේ හැටියට නම් ડોක්ටරේට් 25 ඉතර ගත්ත කෙනෙක්. එහෙම ගත්තු කෙනාවක් වෙනතුනි දක්ෂයෙක් වුණේ නැහැ. එහෙම ගත්තු කෙනත් සරුවත් හාමුදුරුව කාගෙන්ද මුලින්ම බණ ඇහුවේ? සරුවත් හාමුදුරුව කාගෙන්ද මුලින්ම බණ ඇහුවේ? මතක නැද්ද පොඩි කාලේ දහම් පාසල් ගිහිල්ලා උපතිස්ස පරිබ්‍රාජකයා කාගෙන්ද බණ ඇහුවේ? ඈ යේ ධම්මා හේතුඵවා තේ සං හේතුන් තථාගතවාහ තේ සංචයෝ නිරෝධෝ ඒවනාදි මහා සමනෝ කියලා හුවේ. අස්සජි හාමුදුරුවන්ගෙන් අර පස්සග මහණුන්ගෙන් පොඩිම හාමුදුරුවෝ. ඒ අස්සජි හාමුදුරුවන්ගෙන් බණහල තමයි සරුවත් හාමුදුරුව සෝවාන් වුණේ. සරුවත් හාමුදුරුවන්ට ගිහි කාලේ උපතිස්ස කියලා. ඒ සෝවාන් වෙච්ච මෙච්චර ප්‍රඥයේ අර සමන්ට මුලින්ම බණ කියපු හාමුදුරුවන්ට කොහොමද ගෞරව කළේ කියලා දන්නවද? හැමදාම සැතපෙන්න කලින් බලන අස්සජි හාමුදුරුව කොයි පැත්තේ ඉන්නේ කියලා. පන්සලෙණයන් ඉන්නේ ළඟට ගිහිල්ලා වැඳලෙනවා සැතපෙන්න කලින්. ඒ අස්සජි හාමුදුරුව දුරකණන් ඉන්නේ මොකද කරන්නේ? ඒ ඉන්න පැත්ත මොකද්ද කියලා බලලා ඒ පැත්තට පසඟ පිහිටුවල වැඳලා ඒ පැත්තට හිස දාලා තමයි සැතපෙන්නේ. බුදුහාඳුරන්න විතරක් ප්‍රඥාවෙන් දෙවෙනෙක් එකෙනා. දැන් අපිට නිදිනකොට නැත්තම් බලනෝනේ. ලංකාවේ මේ ඉන්නවනම් අපි පැත්ත බලනෝනේ. මොන පැත්තද අපි බලන්නේ? අපි බලන්නේ බස්නාහිර නොවන පැත්තකට තමයි ඔළුව දාන්න අපි බලන්නේ. පින්නතුනි අර සැරියොත් හාඳුර බැලුවේ මොකද්ද? තමන්ගේ ගුරුවරයා ඉන්න පැත්ත බලලා ඒ පැත්තට හිත දැම්මේ. ඒ තරම් ගෞරවයක් දැක්වුව මේ දහම තියාඳුනට පස්සේ. ඒ තරම් ලෝකයේ තියෙන දැනුම ලැබපු මේ කෙනා දහම ළඟ දේ තරම් නිර්හංකාර වුණා. ඒ තරම් කෘතඥතාවය දැක්වුවා. ඒ තරම් කෘතවේදී වුණා. ඇයි පින්නතුනි මේ ලෝකෙම තියෙන දර්ශනෙට වඩා මේක වටිනවා? ඇයි මුළු ලෝකෙම නොකියන දෙයක් මේ දහම තුල කියනවා? ලෝකෙම පින්නතුනි අලුත් ග්‍රහ වස්තුවක් හොයාගෙන මෙහෙ ඉන්න කෙනෙකුට යන්න වාහනයක් හදන්න පුළුවන් ඕනනම් ඒ ග්‍රහ වස්තුවට. ඒක අමාරු දෙයක් නෙවෙයි පින්නතුනි. ඕනනම් මේ ගැලැක්සිය මෙහාට අපට යන්නට අවස්ථාවක් සලස ගන්න පුළුවන් යම් ස්මර්ථමකින්. ඇතැමට 이르දි බලයක් ලැබුණත් ලබා ගන්න පුළුවන්. ඒකත් නෙවෙයි ලොකුම දක්ෂතාවය. ලොකුම දක්ෂතාවය මොකද්ද පින්නතුනි? අපේ ජීවිතයේ සතුටක් විඳිනව නම් ඒ සතුට විඳින්නේ කොහොමද? දුකක් විඳිනව නම් ඒ දුක විඳින්නේ කොහොමද කියන එක තේරුම් ගන්න එක. මෙන්න මේක තමයි බුදුජානන් වහන්සේ පහළ වෙන බුදුරජාණන් වහන්සේ කෙනෙක් අපට දේශනා කරන්නේ. අපි සඳහන් කර අර කෑම ගන්නකොට අපි ඒ මොහොතේ ඒ රස විඳින්නේ අර පිඟානේ තියෙන කෑම ටික නෙවෙයි කටේ තියෙන කෑම ටික කියලා. එහෙනම් පින්නතුනි අපි මේ මල් වාස්සයක දකිනකොට සතුටු වෙන්නේ ඇත්තටම මේ මල් වාස්සයකින්ද? සාමාන්‍ය ලෝකේ කෙනෙකුට හිතෙන්නේ මේ වාස්සයක දැකලා තමයි මේ මල් ටික දැකලා තමයි සතුටු වෙන්නේ කියලා. නමුත් පින්නතුනි මේ මලෙන් අපේ ඇසෙන් කරන්නේ ඉතාම සියුම් විදියට මේ වර්ණය විතරක් අපට එකපාර මනසට අරගෙන දෙනවා. ඊට පස්සේ මනසෙන් තමයි කලින් අධ්‍යයම ටිකත් එක මේක මල් ගහක් මේක හොඳ දෙයක් මේක සුවඳවත් දෙයක් මේක හොඳ තැනක තියන්න ඕන දෙයක් කියලා සංකල්පනා ටික මනසෙන් අරන් දෙනවා. ඒ මනසින් අරන් දීලා නැවත ඒ මනසත් එක්ක නැවත මේ දිහා බලනවා. ඊට පස්සේ තමයි මල කියලා පේන්නේ. හිතේ වේගවත්කම වැඩි නිසා අපට මේක තේරෙන්නේ නැහැ. අපි හිතන්නේ එකපාර මල ඇවිල්ලා මෙහාට ආවා කියලා. උදාහරණයක් කියනවා නම් පින්නතුනි එක ළඟ දෙන්නෙක් ඉන්නවා කියන්නේ මේ දෙන්නගේ ළඟම ජංගම දොර කඩන තියෙනවා. එක්කෙනෙකුගේ ෆෝන් එකකින් අනෙක් කෙනාට කතා කරනවා. කතා කරනකොට ඔබ හිතනවද ඒ ෆෝන් එකෙන් කෙලිම මේකට එනවා කියලා සද්දේ. මේක කොහාට ගිහිලා දෙන්නේ? දොර කඩන මධ්‍යස්ථානය හරහා තමයි එක ළඟ දෙන්නේ හිටියක් කෙලිම මෙතනින් මෙතෙන්ට එන්නේ. ඒක දුරකථන මාධ්‍යස්ථාන හරහා තමයි මෙතෙන් ඇටමිට සැටලයිට් එකට ගිහිල්ලා මේ. පින්නතුනි අපි ඇසෙන් රූපයක් දකිනව නම් කනෙන් ශබ්දයක් අහනව නම් නාසයෙන් ගඳ සුවඳක් විඳිනව නම් ඒ විඳින්නේ පින්නතුනි මෙන්න මේ වගේම අරමුණු ටික මනසට ගිහිල්ලා මනසෙන් නැවත ප්‍රතිරූපයක් දීලා ඒකෙන් බලන විදියට ඒකෙන් අහන විදියට තමයි නැවත අපි අරමුණ මේ පැත්තට ගන්නෙ. එතකොට පින්නතුනි මේක අපි දකිනකොට නියමිත දකිනව නෙවෙයි මේ දකින්නේ. මේක සාමාන්‍ය ලෝකයේ තේරෙන උදාහරණකින් කියනවා නම් සමහර ග්‍රහ වස්තු පින්නොතුනි අපි ලෝකයේ බලනකොට මේක නේද අපි අහලා ඇති. සමහර ග්‍රහ ලෝකවලින් පෘථුවියට ආලෝකයෙන් ආලෝක වර්ෂ 100 ගණක් යනවා සමහරට. ඇතැම් විට දැනට ඒ ආලෝකය පේනකොට පින්නොතුනි ඒ ග්‍රහ ලෝකේ දැනට තියෙනවද? දැනට විනාශලා අවුරුදු 100ක් විතර ගිහිල්ලා. එහෙම ග්‍රහ ලෝක තමයි අපට පේන්නේ සමහර ඒවා. ඒක දැන් විද්‍යාඥයෝ පිළිගන්නවා. නමුත් පින්නතුනි මේ තත්ත්වය කොහොමද? ඒ ආලෝක වර්ෂ 100 ගණක් තියෙන එකේද අපි විශ්වාස කරනවා. නමුත් මේකේ තත්ත්වය කොහොමද පින්නතුනි? මේ තේන මලේ ස්වභාවයත් මේකයි. අපට මනසට දැනෙනකොට පින්නතුනි මේක මනසට ඇවිල්ලා මනසෙන් තමයි නැවත ක්‍රියේට් කළා අපි මේ රූපේ විදියට හොඳ නරක විදියට අපි ගන්න. මේ තේන රූපේ නෑ දුකවත් සැපවත් අපට දෙන්න පුළුවන් කමක් නෑ. මේකෙන් දෙන්නේ වර්ණ මාත්‍රේ විතරයි. අපේ මනසෙන් තමයි මේක හොඳ දෙයක්ද කියලා නරක දෙයක්ද කියලා තීරණය කරන්නේ. දැන් කෙනෙකුට හිතෙන්න පුළුවන් මේ මල දැක්කාම හැම කෙනෙක්ම මේ වගේ සතුට වෙනවා කියලා. හැබැයි මේ මල නිසා සතුටු වෙයි ඒක හරි. නමුත් වෙනතුනි මෙතන තියෙන වෙන දෙයක් නම් වෙන පුද්ගලයෙක් නම්. හැබැයි අපි කියමු ඊට පන්දම කියලා. මේ ඉටිපන්දම දැකලා කෙනෙකුට සතුට වෙන පුළුවන් අනේ මේ බුදුහාඳු වෙනින් පත්තු කර ඉටිපන්දම කියලා සතුට සිතක් ඇති කර ගන්න පුළුවන්. හැබැයි මේ ඉටිපන්දමම දැකලා කෙනෙකුට දුකක් ඇති වෙන්නත් පුළුවන්. ඇයි ඒ? මේ වගේ මේ ඉටිපන්දමක් දැල්ලපු විලා ඇතැමිට මේක වැටිලා ඇතැමිට ගියන් ගිනිගත්තු කෙනෙක් හිටියොත් මේක දිහා බලන්නේ සතුටෙන්ද? එදාට යා මේක දිහා බලන්නේ බයෙන්. යා පත්තු කරනවත් දෙන්නේ නැගේ එක මේ වගේ. ඒ පින්නතුනි එයාගේ මේක ආලෝකයේ වර්ණ රූපේ විතරයි මෙහාට එන ඉතුරේ ටික මේ පැත්තෙන් කියනවා මේක මෙහෙම එකක් කියලා වෙනත් රූපයක් තමයි මාවල දෙන්නේ. පින්නතුනි අපි යම් තාක් ජීවිතයේ ඇතෙන් රූප දැක්කනම් කනෙන් ශබ්ද ඇහුවනම් නාසෙන් ගඳ සුවඳ විඳනනම් දිවෙන් රසය විඳනනම් ඒ හැම දෙයකම ස්වභාවයක් මේක. අපි ඒ දේ ලබනකොට ඒ අත්දැකීම ලබනකොට ඒක වැය වෙලා හුඟක් කල. ඒ විතරක් නෙවෙයි ඒ මොහොතේ ලැබෙන අත්දැකීම එක තැනක ඉඳලා අනිත් මොහොතට යන්නේ නැහැ. ඒක අතීතේ ඉඳලා වර්තමානයේ එන්නේ නැහැ. වර්තමානයෙන් අනාගතයට යන්නේ නැහැ. හැම මොහොතෙම හිතේ හටගෙන නැතිවන අත්දැකීමක් මේ තියෙන ජීවිතේ. පින්නොතින අපි උදාහරණයක් කියමු. යම් කිසි විදියක අපි වීඩියෝ එකක් යම් කිසි මේ ස්ථානයේ අපි කියමු අද කරන ධර්මදේශනා මේ අතන වීඩියෝ ගත කරනවා කියලා. මේ ධර්මදේශනා මේ විදිහට වීඩියෝ ගත කළා නැවත මේ අතන බලනවා කියමු. බලනකොට මේ ටික ඔක්කොම පේනවනේ අපි හිතා දවසකින් දෙකකින් බලනවා කියලා. ඒ වීඩියෝ එක බලනකොට මෙතන ඉන්න කට්ටිය දැන් මේ විදිහට ඉන්නවද? ඇතැම් විට මේ ඉන්න කට්ටිය මෙච්චර ලස්සනට නැහැ. ඇතැම් විට මෙච්චර හොඳට කොණ්ඩේ පීරලා නැහැ. එතකොට වෙන වැඩක් gider ඇතැම් විට. ඇතැම් විට මහන්සියල වැඩ කරන වෙලාවක ඇතැම් විට කවුරුත් හරියට එක්ක හිනාවේ වෙනවා. ඇතැම් විට කවුරු හරි එක රණ්ඩු වෙනවා. එතකොට ඒ වීඩියෝ එක බලන වෙලාවේදී පින්නතුණි අපි ඇත්තටම බලන්නේ මේ සිද්ධියද? අපි අද මේ ධර්ම දේශනා වීඩියෝ ගත කළ සම දවසකින් දෙකකින් බලනකොට බලන්නේ මේ සිද්ධියමද? මේ සිද්ධිය කියලා තමයි අපට හිතෙන්නේ. නමුත් පින්තුනි මේ සිද්ධිය සම්පූර්ණයම වැයවල. මේ සිද්ධිය දැන් කිසිම දෙයක් මෙතන නැහැ. අන්නේ වගේම තමයි පින්තුනි අපි යමක් හිතනකොට අපි යමක් දකිනකොට අපි ඒක දකින්නේ ඒක ඇතෙන් ගත්ත එක එතනම නිරුද්ධ වෙලා මනසෙන් තමයි දැන් මේ අරමුණු ටික අපි ගන්නෙ. දැන් උදාහරණයක් හැටියට කල්පනා කරන්න මේ ඇත්තන් ලංකාවේ ඉපදිච්ච ගෙදර. ලංකාවේ හිටියපු ගෙදර බලන්න. මතක් කරගන්න. මතක කරනකොටම ගේ පේනවනේ නේ. ගේ වත්ත පේනවා. ගෙදර ඉස්සරහින් මාල ගහස් පොල් ගහක් යම තිබ්බනම් ඒ කරලේ ගහක් තිබුණා නම් ඒ ටික පේනවනේ නේ. දැන් ඔබ දකින්නේ මොකද ඇත්තටම? ඒ ලංකාවේ ගෙදරද? ඔබ ලංකාවේ ගෙදරද ඇත්තටම දකින්නේ දැන්? ඔබ ලංකාවේම ගෙදර නම් දැන් දකින්නේ ඔබට ඒ ලංකාවේ ගෙදර ඉන්න කවුද දැන් ඉන්නේ දැන් මොකද්ද වෙන්නේ කියන එකත් බලන්න පුළුවන් යනවා. ඇයි ඒ ඔච්චර දුර හිත යන පුළුවන් නම් අනිත් එක බලන්න බැරියයි. පින්න තුනේ දැන් මේ කරන්නේ තමන්ගේ මනස රීඩ් කරන එක මේ කරන්නේ. ඔය වගේම තමයි පින්න තුනේ ඔබ ඇසෙන් දැකපු රූපයක් තියෙනවා නම් කනෙන් අහපු ශබ්දයක් තියෙනවා නම් නාසයෙන් ඇඳපු ගඳ සුවඳක් මේ සම්පූර්ණ දේවල් අපි සීකරන්නේ මොකද ඒ සිද්ධියද? ඒ සිද්ධිය නෙවෙයි මනස නැවත අපි වර්තමානයේ මනස හා ධම්මාලම්බන අරගෙන නැවත වර්තමානයේ අරමුණක් පිළිදෙඩ ගන්නවා. දැන් ඔබේ අම්ම සිහි කරන්න. අමර නෝන ගැන සිහි කරන්න. එතුමිය ගැන සිහි කරනකොට ඔබට මොනවද හිතෙන්නේ? ඒ අම්ම සලකපු හැටි, සින්දු කියපු හැටි, ළමයින්ට උගන්වපු හැටි, ගෙදර හොඳට කතා කරපු හැටි, hina vive හිටපු හැටි මේක නෙවෙයි තේන්නේ නේ? ඇත්තටම ඒ සිද්ධියද ඔබ දකින්නේ දැන්? දැන් දකින්නේ ඒ සිද්ධිය ටිකෙන් අරගෙන දැන් මනසෙන් ඇතිවෙච්ච මිශ්‍රණය කළා ඒ සිද්ධිය තමන්ට කැමති විදිහට නිර්මාණය කළා තමයි දැන් බලන්නේ. පින්නතුනි මෙන්න මේ සිද්ධිය අපි හරියට දැක්කොත්ින් අපට දුකේ නිදහස් වීමේ මාර්ගය මෙන්න මේත් එක්ක තියෙනවා. අපි පින්නතුනේ කවුරු හරි අපිට බැනපු කෙනෙක් බලන්න. අපිට කවුරු හරි බැනපු කෙනෙක් කෙනකොටම අපිට මොකද වෙන්නේ? බැනපු කෙනෙක් අපේ ළඟට එනකොට මොකද වෙන්නේ? අපේ හිතට කලකිරීමක් එන, අමනාපයක් එන, බනින්න හිතුණා දැන් මෙතන. ඇයි එහෙම වෙන්නේ? ඒ බැනපු කෙනාට දැන් එක මතකවත් නැහැ දැන් මෙතන. ඒක නම් සම්පූර්ණ මේකම ඇතැම් විට ඒක නම් දැන් මාර්ග බලම ඇතැම් විට රහතන් වහන්සේ කෙනෙක් වෙනස් වුණා. ඔය ඔක්කොම වැඩි හදාගෙන දැන් අපට වඩා හොඳ කෙනෙක් වෙනස් වුණා. නමුත් අපේ මනස සම්පූර්ණ මාර්ගියට යනවා. අපට හරියට සම්මා සතිය තියෙනවා නම් මෙන්න මේක තමයි පින්නතුනේ ප්‍රැක්ටිස් කරන්න තියෙන මේක තමයි සතිපට්ඨානය කියලා කියන්නේ. සිහිය දිනු කරන්න මන සතියට දුවන ගතිය, වර්තමානයේ දුවන ගතිය අඩු කරලා හරි සිහියෙන් හැම මොහොතකම ඉන්න පුළුවන් විදිහට මනස සකස් කරනවා. දැන් අපිට පින්නතුනේ මේ දැනුම නැති නිසා දැන් අම්ම නැතුණා කියලා හැමදාම අඬනවා අපි. අපි අඬන්නේ ජීවත් ඉන්න කාලේ අම්ම ගැන හිතලා, අම්මට නැති වෙච්ච ශරීරය ගැන හිතලා. ඇතැම් විට අම්ම දැන් ලබලා තියෙන ශරීරය, දැන් ලබලා තියෙන මේ මොහොත ගැන නම් හිතන්නේ දකින්නේ. පින්නතුනි අපේ දුක් වෙනවට වඩා ඇතමිට වෙනස් සිතුවිල්ලක් අපේ තියෙන්නේ. අපි ඇතමිට සතුටු නාමානේ පරණ ශරීරය අයින් කළ දැන් අලුත් ශරීරයක් ලබාගෙන ඇතමිට හොඳව තැනක මව කුසක හොඳ ශ්‍රද්ධාවන්ත අම්ම කෙනෙක්ගේ ධනවත් අම්ම කෙනෙක්ගේ කුසේ දැන් ඉපදෙලෙන හොඳ බුද්ධිමත් දරුවෙක් වෙන කියලා. දැන් අම්මයි නැත නැත්තේම. නමුත් අපි දැන් අම්මත් එක්ක කොහෙද ඉන්නේ? අම්මා අපි වල්ලාගෙන ඉස්කෝ අතින් අල්ලගෙන ඉස්කෝලේ ගිය කාලේ අපට කැම දීපු කාලේ අපි දැන් අතීතේ ඉන්නේ. මෙන්න පින්නතුනි දුක ඇති වෙන හැටි. මෙන්න මේක හරියට සිහි කරන්න පින්නතුනි අපි අතීතේ අමතක කරනවද? අපි අතීතේ අමතක කරන්නේ අපිට දැනටත් වඩා හොඳට අතීතේ මතක් වෙනවා. රහතන් වහන්සේ කෙනෙකුට පින්නතුනි පොඩි කාලේ නම් ඉපදිච්ච දවස් ඉඳන්ම ඔක්කොම මතක් කරගන්න පුළුවන්. රහතන් වහන්සේට මව කුසේ හිටිය කාලෙත් මතක් කරගන්න පුළුවන්. අභිඥාලාභී රහතන් වහන්සේ කෙනෙකුට පින්නතුනි මේට පෙර ආත්ම භාව කල්ප 500ක් ආපස්සට සිහි කරන්න පුළුවන්. මතක් කිරීම නෙවෙයි වරද. මතකේ නෙවෙයි වරද. වරද මොකද්ද? ඒ මතක් කරන මොහොතේ අපි අවිද්‍යාවෙන් නම් ඉන්නේ. අපට හරියට දැක්මක් නැත්නම් අපට දුක්ติก වෙනවා. ඒ නිසා බුදුදහමෙන් පුහුණු කරන්නේ අපට ටිකෙන් ටික මෙන්න මේ වර්තමාන මොහොතේ දැන් තමන්ගේ ශරීරයට දැන් තමන්ගේ හිතට මොකද්ද වෙන්නේ කියන එක ගැන තමන් සිහිපත් කිරීම තමන්ට අවබෝධය ලබා දීම. අවබෝධය ලැබෙන පින්නතුනි තමන්ගේ ශරීරය මහලු වෙනකොට මහලු වීමේ දුක තමන්ට එන්නේ නැහැ. තමන්ගේ ශරීරයේ ලෙඩ වෙද්දී ලෙඩවීමේ දුක තමන්ට එන්නේ නැහැ. අපි ලෙඩවීමේදී දුක් වෙන පින්නතුනි කායික ලෙඩට වඩා හුඟක් මානසිකවයි දුක් වෙන්නේ අපි. අපි එක නැවත හිතෙන් හිතලා කවුරු හරි කෙනෙක් බැන්නාම කවුරු හරි කෙනෙක් අපි අකමැති දෙයක් කරාම අපි දුක් වෙන්නේ ඒ කරපු දේ එක තැනම නිරුද්ධ වෙනවා. ඒ සිද්ධිය නැවතත් අපි ඉමේජින් කරලා ඒක ප්ලේ කරලා අපි අභ්‍යන්තරෙන් දුක් වෙනවා. කෙනෙකුට අපට එකපාරයි බනින්න පුළුවන්. අපිට පින්නතුනි සම්මාස තියෙනව තිබ්බොත් අපි නැවත යාගෙන් බැනුම් අහනවා. අපිට හිතන අපි හුඟා දක්ෂයි අපි ධනවත් කියලා. නමුත් පින්නතුනි කෙනෙක් බැනපු දෙයක් හරි යමිහිරි අත්දැකීමක් නැවත සිහිපත් කරනකොට ඔබට සම්මා සතිය නොතිබ්බොත් ඔබ ලස්සන ගෙදරක ඉන්න පුළුවන්, ඔබ ලස්සන වාහනයක යන වෙන්න පුළුවන්, ඔබගේ ශරීරයේ ලස්සනට සුවඳවත් කරලා තියෙන පුළුවන් ලස්සන ඇඳුම් ඇඳලා ඔබට ඒ කිසිම දෙයක සතුට දැනෙන්නේ නැහැ. ඔබට ඒ කිසිම දෙයක ආස්වාදය දැනෙන්නේ නැහැ. පින්නතුනි බුදුදහම කියලා කියන්නේ මෙන්න මේ යථාර්ථය අවබෝධ කරගන්න අපේ ශරීරයට වඩා සලකන්න ගන්නවා අපේ මනසට. ඒ මනසට සැලකීමේ පළවෙනි පියවර තමයි සම්මා සතියත් එක්ක සමත භාවනාවක් දිනු කිරීම. මෛත්‍රී භාවනාව, බුදුගුණ භාවනාදී භාවනාවක් වඩන්න. ඒ වඩන්න පින්නතුනි විසිරිලා යන සිත අරමුණෙන් අරමුණට යන සිත යම්කිසි විදියක පාලනයක් වෙනවා. අපි හැම දෙයක්ම සිහියෙන් කරන්නයි බවට පත් වෙනවා. ඒ වගේම ඒ නුවණැති සිතින් අපි නුවණින් ප්‍රඥාවෙන් දකිනවා. වෙනස් වීම හැම මොහොතෙම මේ ඇති වෙන නිරුද්ධ වෙන මේ අත්දැකීම දකිනවා. දැන් අම්ම ගැන සිහි වෙනකොට ඇතැම්මිට දුකක් ඇති වෙනවා. ඇතැම්මිට තමන්ට තව කාලෙකින් ලැබෙන දේ ප්‍රොමෝෂන් එකක් ගැන හිතනකොට ඇතැම්මිට සතුටක් එනවා. ඇතැම්මිට අම්මගේ ශරීරය තාම තිබෙන්නේ. පින්නතුන අපි දක්ෂ නම් අපේ දක්ෂතාවය කියන්නේ මේක අම්මගේ යුතුයකම් ටික උපරිම කරනවා. අම්මට සිං අනුමෝදන් කරනවා. අම වෙනෙන් කළ ගුණ සලකනවා. අම්ම බලාපොරොත්තු වෙච්ච දේවල් අපි කරනවා. කරන ගමන් අම්මගේ තුලින් එන දුකත් අපි නොවන විදියට මනස දිනු කරගන්නවා. මෙන්න මේක තමයි බුදුදහමේ පිනුතුනි අපට දෙන උපදෙස. මෙන්න මේක තේරුම් ගත්ත කෙනා බුදුහාඳුර සරණ ගිය කෙනා, ධර්මයේ සරණ ගිය කෙනා, සංඝයා සරණ ගිය කෙනා දුක ඇති වෙන්නේ කොහොමද? දුක නැති කරන්නේ කොහොමද කියන එක දැකගෙන ඒ සඳහා මාර්ගයේ වෙච්ච ආර්ය අෂ්ටාංගික මාර්ගය යනවා. මේ මාර්ගය යන කෙනාට පිනුතුනි ජීවිතයේ සතුටෙන්නේ නම් දැනෙන්න යා හැමදාම කටයුතු කරද්දී රැකී ආරක්ෂාවල් කරද්දී තමන්ට ධර්ම විනය කරන්න පුළුවන් උපරිම කැපවීම කරනවා. බණ දාම් මහනවා පිළිපදින්නේ පුළුවන් ඒවා පිළිපදිනවා. ඒ විතරක් නෙවෙයි තමන් සින්දු ලියන කෙනෙක් නම් සින්දු කියන කෙනෙක් නම් ධහම වෙනුවෙන් සින්දු ලියනවා සින්දු කියනවා. කලා ශිල්පියෙක් නම් චිත්‍ර අඳිනවා ඒ සඳහා. දැන් අමර නෝනත් භක්ති ගීත කිව්ව නේද? ජිම් මහත්තයා කවි ලියනවා සින්දු ලියනවා. ඒ වගේම වෙසක් පොසොන් කාලේට චිත්‍ර අඳිනවා. ඉතාම ශ්‍රද්ධාව උතුරා ගිහිලා අපමණ පින්දහම් කරනවා. පින්නතුනි අපේ ශ්‍රද්ධාව ඇති වෙන්නේ නැති වෙන අපට තියෙන අපේ ලෝකයේ මහා පහන් කැඹ බවට පත් වෙන බුදුහාමුදුරුවෝ ධර්මයේ සංගය. අපි දන්නවා අපේ ජීවිතේ වැඩිපුරම සතුට තියෙන්නේ මේත් එක්ක කියලා. මේව සිහි කරන්න තමයි ජීවිතේ සැබෑ සතුට තියෙන්නේ කියලා දකිනවා. දකින පිණුතුනේ අපි දැන් කරන රැකියාව නොකර ඉන්නේ. දැන්පත් වඩා හොඳට කරනවා. බය වෙන්න එපා. ඒව දාලා එන්නේ නැහැ. දැන් ගෙවල් දාලා ආරණ්‍ය වලට ගිහිල්ලා මහාන වෙන්නේ නැහැ. බය වෙන්න එපා. දැනටත් වඩා සාමියෙක් නම් හොඳව සාමියෙක් වෙනවා. බහරියාවක් නම් හොඳව බහරියාවක් වෙනවා. දරුවෙක් නම් හොඳවට ඉගෙන ගන්න දරුවෙක් වෙනවා. ඒ විතරක් නෙමෙයි පින්තුනි, තමන් රැකියාව කිරීම සඳහා ජීවත් වෙන්නේ නැහැ. ජීවත් වීම සඳහා රැකියාව කරනවා. දැන් පින්තුනි අපි ජීවත් වෙන්නේ මොකටද? දැන් අපි බොහෝ දෙනෙක් ජීවත් වෙන්නේ කො ඉගෙන ගන්න කො රැකියාව කරන්න. පින්තුනි ජීවත් වෙන්නේ රැකියාව කරන්න නෙවෙයි. අපේ ජීවත් වීම සඳහායි රැකියාව කරන්නේ. රැකියාව සඳහානේ අපි ජීවත් වෙන්නට ඕන. අපේ ජීවිතවල ඊට වඩා වටිනා පැත්තක් තියෙනවා. අන්න ඒ ජීවිතය අසහාරතියේ ඉස්මතු කරගන්න නම් මෙවැනි කාලෙක අපි උසහාම වාසනාවන්ත අය බුද්ධෝත්පාද කාලෙක මේ ධර්මයක් අහන කාලෙක ඒ ධර්ම ඇසීම සඳහා තමන්ගේ උපරිම කාලය කැප කරනවා. ඒ විතරක් නෙවෙයි තමන්ට ඉදිරියේ දෙන තියෙන දුක් පීඩා වලින් නිදහස් වෙන විදියට උපරිම වශයෙන් තමන්ගේ ජීවිතය සකසා ගන්නවා. ඉතින් පින්තුනේ තමන්ගේ ආදරණීය මෑණියන් මිය පරලොස්සට පැත්තලා හත් දවසෙන් පින් සිද්ධ කරන පින්කම් හැටියට අද දින මේ පින්කම් සිද්ධ කරන්නේ ධර්ම දේශනා මේ පින්කම් සිද්ධ කරන්නේ තින් ජිම් මහත්මයා තමන්ගේ ආදරණීය දූ දරුවන් කැටුව ඥාති මිත්‍රාදීන් පිරිවරාගෙන තමන්ගේ ආදරණීය ස්වාමි දියණිය වෙනුවෙන් කරන්න පුළුවන් ඉහෙළම ඥාතික යුතුකම මේ සිද්ධ කරන්නේ. ඉතින් අමර නෝනටත් ජිම් මහත්මයටත් ස්වාමින් වහන්සේලා හුඟක් ආදරෙයි. හුඟක් කතා බහ කරනෝ නේද? හාමුදුරුත් එකමයි දැන් වැඩිපුරම කතා කරන දෙන්නේ තමයි මේ දෙන්න. මේ දෙන්න එච්චරම හාමුදුරන සමීපයි. මේ දෙන්නාට හාමුදුරු එච්චරම ආදරෙයි. මේ දෙන්න හුඟක් ධනවත් හින්දද? මේ දෙන්න හුඟක් උගත් හින්දද? මේ දෙන්නට හුඟක් ලොකු ගෙවල් තියෙන හින්දද? හුඟක් ප්‍රසිද්ධ නිසාද? ඒ කිසිවක් නිසා නෙවෙයි පිනතුනි. ඒ දෙන්නාගෙම තියෙන ශ්‍රද්ධාව නිසා, ගුණවත් බව නිසා. ඒ නිසා පින්නතුනේ හාමුදුරුවන්ගේ හිත් දෙනා ගන්න එක ලේසි නෑ. සමහර අය හිතන හාමුදුරන්ට ලොකු තෑන්ගක් දානයක් දුන්නොත් හාමුදුරු හිස්සතුරු වෙයි කියලා. හාමුදුරන්ට වාහනයක් එහෙම අරන් දුන්නොත්, පන්සලක් එහෙම අරන් දුන්නොත් හාමුදුරන්ගේ හිත් දෙනා ගන්න පුළුවන් කියලා පින්නතුනේ එහෙම හිත් දෙනා ගන්න බෑ හාමුදුරන්ගේ. දානේ දීලා විතරක් හාමුදුරන්ගේ හිත් දෙනා ගන්න එක ලේසි නෑ. ඒ සඳහා ලොකු කාලයක් යව කරන්න ඕන. ලොකු පරිශ්‍රමයක් දරන්න ඕන. මම හිතන්නේ ජිම් මහත්මයා ඒ නෝනා විශාල කාලයක් කරපු කැපවීම ධර්මයේ වෙනුවෙන් ධර්මයට නැඹුරුව ශ්‍රද්ධාවෙන් දානමාන දීලා ස්වාමීන් වහන්සේට ගෞරවයෙන් ඇසුරු කරලා පුත්‍රායන ශ්‍රද්ධාවෙන් භක්තියෙන් කටයුතු කරපු නිසා ස්වාමීන් වහන්සේලා බොහෝ දිනක් මේ දෙන්නට හුඟක් ආදරේ. හුඟක් සලකනවා. නිතර දුක සැප සොයලා බලනවා. පින්තුනේ ඒක අපට ලොකු භාග්යයක්. අපට ජීවිතේ ලැබෙන දේවල් අතරින් අපේ ස්වාමීන් වහන්සේලා තමයි පිනතුණි අපට ලැබෙච්ච ලොකුම වස්තුව. ඒක අමතක කරන්න එපා. ස්වාමීන් වහන්සේලා නැති වුණොත් අපට ධර්මය අහන විදියක් නැහැ. ධර්මය නොඇසුවොත් අපට බුදුහාමුදුරු කෙනෙක් ලෝකෙ හිටියද කියලා දැනගන්න විදියක් නැහැ. මේ පිනතුන් දන්නවා සමහර රටවල් තියෙනවා. ඇෆ්ගනිස්තානය, ඉන්දුනීසියාව, ජාවා, සුමාත්‍රා, මැද පෙරදිග මේ වගේ රටවල් පිනතුනි ස්වාමීන් වහන්සේලා නෙවෙයි රහතන් වහන්සේලා ලක්ෂ ගණන් හිටිය ස්ථාන. අද ඇතැමිට බුදු පිළිම විතර ඇදිනේ පිළිම විනාශ කරන අයයි. පිනතුනි දහම් පොතපත තිබුණත් මහා බුදු පිළිම තිබුණත් ස්වාමීන් වහන්සේලාගේ ආශ්‍රයෙන් නොලැබුණොතින් ලෝකයේ මිනිසුන්ට දහම අහන්න අවස්ථාව ලැබෙන්නේ නැහැ. දහම නොඇසුවොතින් මිනිසු බුදුහාමුදුරු හඳුනගන්නේ නැහැ. ඒ නිසා පින්නතුනි බුද්ධ ධම්ම සංඝ කියන ත්‍රිවිධ රත්නයෙන් අපට පේන සජීවී රත්නයේ සංඝ රත්නය. ඒ සංඝ රත්නයට කරන ගෞරවය, ඒ සංඝ රත්නයට කරන උපකාරය, ඒ සංඝ රත්නය රැකබලා ගැනීම පින්නතුනි මේ ශාසන චිරස්ථිතියට හේතුව. මේ ලෝකෙට ධර්මය ඉතුරු කරන හේතුව. මේ නිසා තමයි අපේ ලාංකික මව්වරු දරුවෝ හදනකොට පින්නතුනි එක දරුවෙක් ශාසනයට පූජා කළා. ඒ පූජා කරන්නේ කොහොම දරුවෙද්ද? ගෙදර හදන්න බැරි අකීකරු ඉගෙන ගන්න බැරි ළමයිද පන්සලට පූජා කරන්නේ? පින්නතුනේ පන්සලට පූජා කරන්නේ ගෙදර ඉන්න ලස්සනම, පින්වන්තම, දක්ෂම, ඉගෙන ගන්නත් පුළුවන්. හොඳම ළමයා තමයි පන්සලට පූජ කරන්නේ. අපේ අම්මල පිනතුනේ වගේ පරිත්‍යාගයන් කළා මේ ශාසන ඉදිරියට ගෙන යන්න. ඒ නිසා ඔබටත් මේ දහම ඇසේ නැසෙන පිනතුනේ සංඝරත්නයේ කෙරෙහි තියෙන ගෞරවය වාහක වැඩි වෙනවා. මේ පිනතුන් අහලදී මෑත කාලේ ලෝකෙට විශාල සේවයක් කරපු ගිහි කෙනෙක් තමයි එස්.එන්. ගෝයන්කා කියලා කියන්නේ. ලෝකයේ ඔහු ඇති කරපු බාන මධ්‍යස්ථාන දහසකට වඩා ලෝකෙ තියෙනවා. ඔහු පිනතුනේ ස්වාමීන් වහන්සේට සැලකුව හැටි බලන්න. ඔහු භාවනා උපදේශකවරේ. ඔහු යටතේ ස්වාමීන් වහන්සේලා භාවනා කළා. නමුත් ස්වාමීන් වහන්සේලාට අපමණ ගෞරවයක් දැක්වුවා. ධර්මයේ ලැබෙන පින්නතුනේ ඔහුගේ ළඟ තියෙන සුවිශේෂ ලක්ෂණයක් තමයි ස්වාමීන් වහන්සේට හුඟක් සමීප වෙනවා. ස්වාමීන් වහන්සේලගේ ගුණ හඳුනා ගන්නවා. ස්වාමීන් වහන්සේලා කරපු සේවය මේ දහම් පරිත්‍යාග කරන්න, මේ දහම ලෝකෙට ඉතුරු කළ දෙන්න කරපු පරිශ්‍රමය ඒකට අවබෝධ වෙනවා. මේ අතන් දන්නව ලංකාවේ බැමිණි සියසහාය වැනි කාලවල මුල් රටේම වියලි දේශගුණයක් තිබිච්ච කාලවල මිනිස්සු මේ ස්වාමීන් වහන්සේලා රැකගත්තා. ස්වාමීන් වහන්සේලාත් විශාල පරිත්‍යාගයකින් මේ දහම් පොතපත ආරක්ෂා කළ ත්‍රිපිටකයේ ග්‍රන්ථාරූඪ කළා. පින්තුනි එහෙම රැකගත්තු දහමක් තමයි මේ ලෝකෙම තියෙන්නේ. ඒ නිසා ඒ දහම තමයි ලෝකෙටම ගිහිල්ලා මේ දුකෙන් නිදහස් වීමේ මාර්ගය දේශනා කළේ. ඒ නිසා මේ දහම අහන්න අහන්න පින්තුනි අපට මේ දහමේ සාන්දෘෂ්ටික බව, මේ දහම මෙලෝදීම ප්‍රතිඵල ගන්න පුළුවන් දහමක් කියලා ලොකු උනන්දුවක් ඇති වෙනවා. මේක නට හිතෙන්නේ දැන් මම වයසට ගිහිල්ලා දැන් මට නම් කාලේ වැඩි කියලා හිතන්නේ නැහැ. ඒ පින්තුනි හේතුව බුදුහමෙන් කාලීගේ සමහරය අවුරුදු 80 දී මහාන වෙච්චා හිටියා. අවුරුදු 80 දී මහාන වෙච්චා මහාලල සමහරය රහත් වුණා. සමහරයටි අවුරුදු 100 දී මහාන වෙච්චා. 100 දී මහාලල සමහරය රහත් වුණා. පින්තුනි අතර සමහර හිටියා සාධාමිදුරෝ සෝනාමිහිනිය. අවුරුදු 100 දී මහානුනේ. අවුරුදු 120 දී මහානුනේ. අවුරුදු 120 දී දහම අහන ලැබුණේ 120 දී මහණ වුණා. රෑ නිදි මරාගෙන සක්මන් කළා භාවනා කරලා පින්තුනි මේ දහමෙන් ප්‍රයෝජන ගත්තා. එනිසා අපි කවුරුවත් ප්‍රමාද නැහැ පින්තුනි. මේ වටිනා දහම් නිදහනයක් අපට ලැබිලා තියෙන්නේ. අපි මේකේ වටිනාකම දන්නව නම් පින්තුනි අපි යන වාහනේ හිටන් අපි බණ අහනවා. ඒ තරම් අපේ ජීවිතේ ලොකු පරිවර්තනයක් වෙනවා. තමන්ට එදිනෙදා දැනෙන දුක් පීඩා රැසකින් තමන්ට නිදහස් වෙන පුළුවන් මේ දහමත් එක්ක. දහම තියෙන පන්සලේ නැත්තම් පොට්ටිගේ මම තියෙන මෙහෙ කියලාට දෙකක් නැහැ. දහම තමන්ගේ ජීවිතයත් එකක් බවට පත් වෙනවා. ජීවිතයේ තමන් කියලා කියන්නේ ඇවිදින පුස්තකාලයක් දහම් පොතක් දාගැබත් චෛත්‍යයක් බවට පත් වෙනවා තමන්ගේ ශරීරය. තමන් වටිනා කෙනෙක් බවට පත් වෙනවා. ඒ නිසානේ පිනුතුනේ බලන්න බුදුහාමුදුරුවෝ පාවිච්චි කරපු පාත්‍රයේ කෑලි පාත්‍ර ධාතු කියලා අරගෙන චෛත්‍ය හදලා වඳිනවා. ඒ වඳින්නේ පාත්‍රයටද? ඒ වඳින්නේ ඒ පාත්‍රේ පූජ කරපු උතුමාට. බුදුහාඳුරන්ගේ කෙස්කස් ටිකට පිනඳුන කේස ධාතු කියලා සිළුමින සෑය හදලා වඳිනවා. පිනඳුනේ අපි ලෝකේ කොච්චර උගත් වුණත් අපි හැම වටින සුද්ධිල වෙන්නේ නැහැ. අපි වටින්නේ මෙන්න මේ දහම අපේ ජීවිතයෙන් ආවතින් පිනතුනේ. අපි මිය ගියත් අපේ ඇට කටුවලට පිනතුනේ ලෝකෙ මිනිස්සු දාගයක් හැදලා වඳිනවා. ඒ නිසා අපේ ශරීර නිකන් පිනතුනේ ඇට කටුව ටික පොළොට පස්සෙන් දෙන්න එපා. ඊට වඩා තමන්ගේ ජීවිතේට වටිනාකමක් එකතු කරන්න. තමන්වත් ඉගෙන ගත්තට, තමන්ගේ බැංකු පොතේ හුඟක් සල්ලි තිබුණට, දරුවන්වත් ඉගෙන ගත්තට තමන්ගේ ජීවිත වටින්නේ නැහැ. තමගේ ජීවිත වටින්නේ මේ දහමත් එක්ක. ඒ දහම වෙනුවෙන් උපරිම කැපවීමක් කරන්නේ සඳහා අපි වටිනා ජීවිත ලැබලා තියෙන හුඟක් බුද්ධියක් ලැබලා තියෙනවා, හොඳ නිරෝගී සම්පන්න ජීවිතයක් ලැබලා තියෙනවා, වාසනාවන්ත මෞදෙම අපි ලැබලා තියෙනවා. ඒ නිසා ඒ දහමින් ප්‍රයෝජන ගන්න. ඉතින් අද මේ දේශනා කරපු කාරණා වලින් මේ අතන ප්‍රශ්න අහන්න තියෙනවා නම් ඒ සඳහා අපි අවස්ථාව ලබා දෙන්න. ඉන්දිකාන් පුඤ්ඤන්තං අනුමෝදිත්වා හිරං රක්ඛන්තු සාසනං ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා පුඤ්ඤන්තං අනුමෝදිත්වා හිරං රක්ඛන්තු දේශනං ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ත්වං සදා. ධර්ම ශ්‍රවණය කිරීමෙන් දහම් පඬල පූජා කිරීමෙන් මේ පැමිණ තිස්ස ඥාතීන් සංග්‍රහ කිරීම ආදී වශයෙන් රැස් කරගත් මේ උතුම් පුණ ධර්මයන්ගේ බලයෙන් පින තුන හැම දිනාටම මෙලොව වශයෙන් ඉදෝ නිරෝගී සම්පන්නිය සැලසේවා, චිර ජීවනයේ සැලසේවා, රැස් කරගත් උතුම් පින් කමේ ආනිසංසයෙන් අප හැමගේ පරලෝක ජීවිත සුගති ගාමීව ප්‍රාර්ථනා අනුකූලව උතුම් නිවන් සුවය සැලසේවා කියලා ප්‍රාර්ථනා කරමු. දුක්ඛම් පන්තාච නින්දුක්ඛා භයම් පන්තාච නිබ්බයා සෝකම් පන්තාච නිස්සෝකා අන්තු සම්මේති පානිනෝ. දුකින් සේලන සත් දුකින් මිදෙත්වා බියෙන් සේලන සත් බියනති වෙත්වා. සොවින්ත වෙන සත් සොම්නස් වෙත්වා නිපින් මේ හැම සත් සුවපත් වෙත්වා. හැම දෙනාටම තෙරුවන් සරණයි.